හොඳයි, සම්මා සම්බුදු සරණයි. අපි තාම කෘතඥතා පූර්වක තම ගෞරවයෙන් බෙසාසුන් වහන්සේට, තථාගතයන් වහන්සේට, සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමු. විවේක සූත්‍ර තියෙන්නේ සංයුත්ත නිකායේ වන සංයුත්තේ සගත වාක්‍ය. ඒක බොහොම කෙටි සූත්‍රයක්. කරුණ දන්න ඇත්ත පස්සේ වෙන සාකච්ඡා කරන්නට විවේක වචනේ අපි දන්නත් විවේක සූත්‍ර. ඒවම් මේ සුතං. එතකොට මෙහෙම මං අසලා තියෙනවා කියලා ආනන්දහාමුදුරුවෝ කියලා තියෙනවා. මේක අර භගවා ඒ කතාව නේ, මේකේ කෙලින්ම කැලේ ඉන්න හාමුදුරුවෝ කියන කතන්දරය. ඒකන් සමයන් එක්තරා කාලෙක අඤ්‍යතරෝ භික්ඛු එක්තරා භික්ෂුව කවුරුහරි සත්‍යාබෝධි උමනා කරපු කෙනෙක්. ඒකට බොහොම කැමැත්තක් තිබිලා තියෙන බව පේනවා. කෝසලේසු විහෙරති, ඒ කෝසල ජනපදේ ඉන්නවා වාසය කරන කාලේ අඤ්‍යතරක් වනසන්නේ පුංචි වනාන්තරයක, පුංචි වනලෑවක ඉන්නවා. ඒ කියන්නේ කැලේ තමයි ජීවත් වෙන්නේ. තේන කෝප සමයේ නෑ. ඒ කාලේදී සොබිකු දිවා විහාරගතෝ ඒ සත්‍යාභූතය ක්‍රාන්ත තමන්ගේ ජීවිතයේ කරපු භික්ෂුව දිවා විහාරගතෝ දවල් පින්ද පාතින් පස්සේ නැතන් දානින් පස්සේ කෑමෙන් පස්සේ විවේක වින්දෝනේ කියලා ගහක් තියෙන දිහාවට කැලේ ඇතුළට ගියා. කුටියක් තිබුණා නම් කුටිය නෙවෙයි, පන්සලක් තිබුණා නම් පන්සල නෙවෙයි, ආශ්‍රමයක් තිබුණා ආශ්‍රමෙ නෙවෙයි, පන්සලට නොඉඳ පන්සලෙ නොඉඳ කෑමෙන් පස්සේ දාණයෙන් පස්සේ පින්ද පාතින් පස්සේ ඒ වනාන්තරය ඇතුළට ගියා. ඒ භාවනා කරන්ති කියලා ගියා. දිවා විහාර ගතු පාපකේ අකුසලේ චitte විතක්කේ විතක්කේහි ගේමිසිත. ඒ රාත මොකද එයා බොහොම අදක්ෂ සිටවිලි තමයි. අන තමන්ගේ හිත මැඩපවත්වන ප්‍රපංච ගොඩකට අහු වුණා. ගේහෙ නිසිති, ඒ කියන්නේ කාම බහුල වගේ තේන. කාම බහුල කියන්නේ මේ රාගයේ නෙවෙයි වෙන්න ඕන. මේ කොහොම හරි ගේහෙ නිසිති කියන්නේ බැඳීම් සහගතව දැන් කොහරි ඉන්නකොට වෙන්න පුළුවන්. කාර්යසරි එයාගේ හිටපු බාප්පලා තාත්තලා නැන්දලා මාමලා සොයුසු සොයුරියන් කෙවල් දොරවල් ඉඩ කඩන් දාලා පුජාති මතක් වුණා. අතකෝ යතස්මින් වනසන්දි අධිවත්තා දේවතා ඒ වන ලැහැප ඒ වනාන්තරයට මේ ඒ පදිංචි වෙලා හිටියේ. ඒ කිය අධිගෘහිත දේවතා දුවක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා මේ බොහොම කරුණාවෙන් මේ ගැන කතා කළා. උන්වහන්සේට මෙහෙම කිව්වා, අනුකම්පක අත්තකාම, කරුණාව තිබුණා අත්තකාම කියන්නේ යම් කිසි උදව්වක් කරන්න ඕන කියලා හිතිලා. තම්බික්කුන් සංවේජීතුකාම, උනන්දු කරවන්න ඕන කියලා හිතලා. ඊන සෝභික්කු තේන ප්‍රසංකම් මේ භික්ෂුව ළඟට ආව. ඇවිල්ලා භික්ෂුවට ගාථාවෙන් කියන මෙහෙම කිව්වා, සමහර විට උතුම් විදිහට වැඩ කරනකොට ඒ අනිත්‍යගේ උදව් ලැබෙන බව අපිට පේනවා. විවේක කාමෝසි පවිවනම් පවිට්ටෝ, එයා බොහෝම මේ විවේකයේ කැමැත්තෙන් තමයි මේ පුංචි ලැහැබට මේ වනාන්තරයට ආවේ. අතතේ මනෝ නුච්චරති බවදා ඒ බහිද්ධා, ඒ වුණාට ඔයාගේ හිත පිටතට විහිදිල යනවා, පිටතට පැද්දිලා ඈතට යනවා. ජනෝ ජනස්මින් විනස්ස චන්දන්, ඒ නිසා කරුණාකර ඔයා ඔයා ඔයාත් පුජ්‍යලේ අනිත් පුජ්‍යලයන් ගැන තියෙන උවමනාව අයින් කරපන්. එයා මට මෙහෙම කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ ඒ අනිත්‍යයගෙන තියෙන කැමැත්ත තවත් පුජ්‍යලයකට තියෙන බැඳීම තවත් සිරුරකට තියෙන බැඳීම ඒ සිරුරට අයිති දේවල් පිළිබඳ බැඳීම මේ වගේ දේවල් අයින් කරන්න. තතෝ සුඛී හෝ හිසි විතරාගු ඒ බැඳීම් අයින් කළා දාලා සුඛීව සූපත් ජීවත් වෙන්න. එකෙන් මේ නිදහස් වෙලා ඒ බැඳීම් නිදහස් වෙලා සූපත් වෙන්න කියලා. ඊට තව එකක් කියා කියලා තව එකක් කියනවා අරතින් පජහාස. අරති කියන්නේ ඉපා වෙනක භාවනා කරන්න ගියාම තමයි ඉපා වෙන්නේ. මොකද අපිට ડિප්‍රෙෂන් එක ඇති වෙන සමහර. මේකට ඇල්ම අනිත්‍ය වගේ පින්තූරයක් බලනවා වගේ මූවි එකක් බලනවා වගේ නාට්‍යයක් බලනවා වගේ ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ කතා කරගෙන වගේ ඒ සමහර විට ඒකේ උනන්දුවක් නැහැ මේ භාවනා කරන්න කියන තමන් දිහාමනේ බලන්න වෙන්නේ. කිමෙතම ජරා ගොඩක් පේන්න පටන් ගන්නවා. සමාහිත භාව අඩු වෙනකොට. ඉතින් ඒ නිසා අරති ඇති වෙන්නේ. අයියෝ මට මේක මොකටද කියලා ඇති වෙන්න හිතන අරති කීවේ ඒකයි. නොඇල්ම එපාවීම. උනොත් ඒ කියන අරතින් පජහාසි සතු සිහි බුද්ධිය තුල කල්පනාවෙන් ඒ අරතිය නොඇල්ම කියලා කියන්නේ නොඇල්ම කියන්නේ එතන උවමනාවක් නැතිකම උනන්දුවක් නැතිකම අයින් කළා දාන්න. ඒ කියන්නේ පොඩ්ඩක් මේ ගැන උනන්දුවෙන් වැඩ කරගන්න කියන සතුටින් භවාසි සතන් සංසාරයමසි. මම ඒ නිසා වාට කපන්තක් කළා දෙනවා මේක හොඳ දෙයක්. මේ සතිමත් වෙන එකයි නැත්තම් ඒ අකුසල් නැති කළවත් මුදිතසේ මුදිතාවෙන් ඉන්න එක සතුටින් ඉන්න එක ප්‍රාමෝජ්‍ය බහුල ඉන්න එක හොඳ දෙයක් කියලා මම ඔයාලට කියනවා. පාතාල රජෝහි දුක්කරු ඔය හිත ඇතුලේ තියෙන දූවිලි ටික අයින් කරගන්නත් ඒ අයින් කරලා දාන්නත් අමාරුයි. ඒකෙන් ගොඩෙන්ට අමාරුයි. මාතං කාම රජෝ අවාහර ඉන්සාව දූවිලි කුණාට ඔය කාම දූවිලි කුණාට අවශ්‍යතාවයන් ඕනෑකම් ඇඟේලුම් කන් දක්වන්න තියෙන ඒ දූවිලි කුණාටට ගහගෙන යන්න එපා. ඒ දෙව්දුව මෙ හාමුදුරන්ට කියන්නේ. ඊළඟට ලස්සන උපමාවක් කියන සකුණෝ යථා පංසු ගුන්ඨිතෝ. සමහර තැන්වල පංසු කුන්ඨිත කියන්න පුළුවන් කුන්ඨිත කියලා තියෙන්න පුළුවන්. හරියට පියාපත්වල දූවිලි තැවරිච්ච පස් තැවරිච්ච කුරුල්ලෙක් විදුනම් පාතේති සිතාන් රජන් ඒ තටුවට ඇලිච්ච පස් ටික දූවිලි ටික කුණු ටික තතු ගසලා දාලා ඇඟ හොල්ලලා ඒක අයින් කරනවා. අපි දැකලා තියෙන අර කුරුල්ලු නාලා කුරුල්ලු කොහොමද තටුවල තියෙන වතුර අයින් කරන්නේ කියලා. අන්න ඒ වගේ. එවම් භික්ඛු ප්‍රධානමා සතිමා. ඒ විදිහට මේ සත්‍යාබෝධය සඳහාම ජීවිතය කරපු ඔබ ප්‍රධානමා උනන්දුවෙන් සතිමා සිහි කල්පනා උනන්දුවෙනුත් සිහි කල්පනා ඒ කියන උනන්දුව කුමනාවක් තුත සිහි කල්පනාවෙන් විදුනම් පාතේති සිතන් රජා ඇතුලේ ඇලිච්ච ඔය දූවිලි ටික උපක්කිලේශ දූවිලි ටික අයින් කළා දාන්න සොලවල ඇඩ් කළාන තතු ගහලා අයින් කරකුරුල මඩ අයින් කරනවා. අතකෝ සාභික් තා දේවතා සංවේජිතෝ ඒ භික්ෂුව ඒ දේවතා දුව විසින් උද්‍යෝගමත් බවට පත් වෙනත සංවේගයට පත් කළා. අනේ අපෝ කියලා හිතෙන තත්ත්වයට පත් කළා මම භාවනා කරන්න කියලා වුණාවෙන් ඉඳලා මම ආවිල්ලා කරපු දෙය කියලා යාටම හිතුණා. ඒක තමන් ගැනම දුකක් ඇති වුණා කනගාටුවක් ඒ කියන්නේ උනන්දුවක් හැබැයි ඇති වුණා. සංවේගිතෝ සංවේගං ආපා සංවේග බවට පත් වුණා. සංවේගය කියන වචනේ ගෙන ගත්තා උනන්දු බවට පත් වුණා. ඒක තමයි ඒ සූත්‍රයේ අපි සාකච්ඡා කරන්න පුළා. එකෙටින් ඒ දේවතා දුව ඇවිල්ලා කියපු කතාව භික්ෂුන් වහන්සේට ඒ සත්‍යය වුණා ඇත්තට. සම්මා සම්බුදු සරණ අපි සාකච්ඡා කරමු. ඒක කතා කරන්න තියෙන බොහෝ පැති තියෙනවා. සම්මා සම්බුදු සරණයි සත්‍යත්වණි. අපි සාකච්ඡාවකට යොමු වෙමු. මම මේ විදිහට පටන් ගන්න කැමතියි. මම සතාව මෙහෙම පටන් ගමු කියලා. මම අහන්නම් මේ පටන් ගමු දිලුක් මහත්මයාගෙන්. දිලුක් මහත්මයා වෙන මොකුත් නෙමෙයි මේ සූත්‍ර දේශනාව අද ඊටම කෙටි සූත්‍ර දේශනාවක්. ඊටම කෙටි පැහැදිලි වුණා. ඊටම කෙටි මේ සූත්‍ර දේශනාවේ ඔබතුමාට ගැළපීමක් තියෙනවා නම් ඒ ගැළපීම කුමක්ද කියන එක කොහොමද කියන්නේ? ඇයි මේ සූත්‍ර දේශනාව වැදගත්කමක් තියෙනවද ඔබතුමාට? එහෙමනම් ඇයි කියන්නේද? මම හිතනවා මේ විදිහට ගත්තොත් හොඳට දැනග දෙන්න පුළුවන් කියලා. තිරුවන් සරණයි සත්‍යීතුනේ. තිරුවන් සරණයි හැම දිනටම. අපි මේ සුත්‍රයේ අහනකොට ඒක අර මේ ක්ලාසික සිටුේෂන් එකක් තියෙන මේ භාවනා කරන අයට ඇති වෙන ඉතින් ඒක සාමාන්‍ය ඒක මූලික වශයෙන්ම අපිට සතර සතිපට්ඨානයේ කායනපස්සනාවේ ඉඳන්ම ඉතින් ඔක ඒකම තමයි තථාගතයන් වහන්සේ ප්‍රතිස්තිලා තියෙන්නේ සතියෙන් ඉඳීම තුළින් එනේ හිතේන නීවරණ කෙලෙස් අයින් කරන කියන ඉතහත් ඉතින් ඒ ක්‍රම තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ කියලා මට හිතෙන් දරුවන් සරණයි කියලා තුනක්. දරුවන් සරණයි සාමාන්‍ය සත්‍ය තුමමයි අහන අවස්ථාව තියෙනවා ඇයි මේ සූත්‍රය තෝරගත්තේ කියලා. ඉතින් එහෙම වුණා මට කියන්න දේවල් කිව්වත් තිබුණා. නමුත් එසේ වෙතත් මම ශ්‍රීමති මහත්මියකින් අහන්නම්. ශ්‍රීමති මහත්මිය, ඔබතුමීට මේ සූත්‍ර දේශනාව ප්‍රයෝජනවත් එකක්ද? ඔබතුමී දැන් අද කටයුතු කරන විදිහට මේක වැදගත්කමක් තියනවාද? පෙරවන් තමයි කටයුතු කරන විදිහක්. මේ සූත්‍රයෙන් මට තේරෙන්නේ කියන්නේ මේක කියනවා අර කුරුල්ලෙක් දූවිලි පිටපිහලා මේ සතු ගැසලා දූවිලි කියලා ඉහළට නැගලා යනවා වගේ කියලා. ඒක අපේ තියෙන දැන් අපේ කෙලස් තියෙනවා. ඒ කෙලස් වලින් තොර වෙලා කෙලස් ටික ඉවත් කරලා විවේකී දක්වා, ඒ කියන්නේ හිත චිත්ත නිරෝධය දක්වා යායි කියන අදහසක් තමයි මට දැනගන්න තේරුණේ. හොඳයි, තේරුම් ගන්නයි. තේරුම් හොඳයි. ડોક્ટર માધવ, මම ડોક્ટર માધવට මෙන්නම්. ડોક્ટર માધવ අපි සාකච්ඡාව දෙකක් ගොඩක් කරලා තිනවා. අපිට කතා කරන්න මොකද සාකච්ඡා සූත්‍ර දාන කට නිසා අපි විවිධ අවස්ථාවල විවිධ කොටස් වලට යමු. දැන් මෙතෙන්දි මම මූලිකම ප්‍රශ්නේ මේ සූත්‍රයේ වැදගත්කමක් තියෙනවද ඔබතුමාට? හැමෝටම පෙරවන් සරණයි. මම හිතන්නේ මට මෙතන මේ ගොඩක් දුරට හිතුනේ මේ අපි එනමුණේ මේ කතා කරන්න කියන එක තමයි අත්‍යවම මේ වුණේ. දැන් මම හිතාගෙන ඉන්නවා මට මෙහෙම ඔක්කොම අතහැරලා සාමාන්‍ය ජීවිතේ මේ තියෙන ඔක්කොම අතහැරලා කැලේකට ගිහිල්ලා භාවනාව දියුණු කරගන්න පුළුවන් කියලා මම හිතාගෙන ඉන්නවා. ඇත්තටම මේකෙන්ම තේරෙනවා මේ අපිට එහෙම අපිට කියන එක වැරදි, මට එහෙම කරන්න බෑ කියන එක මේකේ හොඳටම පිළිබිඹු වෙනවා. ඒ අපි දැන් මේ ගත කරන ජීවිතයේ ගොඩක් දේවල් අපමත් අල්ලගෙන ඉන්නවා. ඒ මෙතෙන්දිම මේ අපි ඉන්න තැනම මේ ටික අතහැරගන්නේ යම් ප්‍රමාණයකට අතහැරගන්නේ නැතුව කොහෙට හරි ගිහිල්ලා මේව ටික අතහරිනවා කියන එක මේ මට මෙතනින්ම තේරෙනවා එහෙම අතහැරගන්න අමාරුයි කියන එක. සම්මා සම්බුද්ධ සරණයි. බොහොම පිං ડોક્ટર මාල්ව. මට හිතුණා මට ඔබතුමා කිව්වාගේ මටම ගැළපෙනවාද කියලා මේ සූත්‍ර දේශනාවත් ඔබතුමා මම අපි ගැන කතා ගන්න. ඒත් හේතුව මොකද අපි ඉතින් විවිධ කෆ්කෙන් මම මේ භාවනා මේ සූත්‍ර දෙක කියන ඒ වික්ව කරන තරමටම නෙවෙයි වන්ලාභයකට කියලා භාවනා කරනවා නෙවෙයි. නමුත් භාවනාවකට යොමු වෙනවා ෆුල් පොල්වන් හැම වෙලාවෙම. ඒ කරන්නේ අර මේ ඒ වික්ෂුණාසයට තිබිචුමනාවම හින්ද වෙන්න පුළුවන්. ඒ මේ මේ නිබිදායක් ඇති වෙලා මේ සංසාර ගමන නිමා කරගෙන අදහසින් තමයි වාඩි වෙන්නේ. එසේ නමුත් ඒ කියපු දෙයම මටත් වෙනව නේද හැම වෙලේම. එහෙම වාඩි වුණාට අර ලාමක අකුසල් සිත් ඇති වෙනව නේද? ලාමක අකුසල් සිත් දිගින් දිගටම ඇති වෙනව නේද? මේ මට ඉතින් ඒ නිසායි තමයි මේ සූත්‍ර දේශනාව තේරුම් ගත්තේ. තේරුම් ගන්න බැලුවේ මේ මේ මේක විශ්මත කරගන්න. එතකොට ඒ ඒ ලාමක කුසල් සිත් වෙනවා කියන්නේ සත්‍ය තුමා කියවාගේ අර කාමයේ සත්‍ය තියෙන මේ අපි බොහෝ නරකයි කියලා හිතින් දෙවන්න වෙන්න පුළුවන්. නමුත් කාම ලෝකයට බැඳීම ඇති කරන චන්දරාගෙන් කටයුතු කරන එන ඒ වගේ හිත දුවන්නෙම ඒ විදිහේ හිත දුවනවා කියන්නේ මේකනේ. හිත දුවනවා කියන්නේ මේ වෙනත් සංස්කාරයන් කෙරෙහි ඒවත් සමග ගැටිලා ඒ සමග සම්බන්ධ වෙලා තමයි ඔහිත අතීතයට අනාගතයට දුවන්නේ. මේක සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා තමයි මම හිතේ මේ සුත් දේශනාවේ මට වැදගත් වෙන්නේ කියලා. මේ ගැන කතා කරන එක අනිත් කල්යන මිත්‍ර ගුණ දහස් දැනගන්න ඒකලන්ටත් එහෙම වෙනවද? ඒ වෙනවා කියන්නේම මොකද්ද? එහෙම වෙනවා කියන්නේ මොකද්ද? අපිට මම හිතනවා එහෙම කතා කරන්න පුළුවන් කියලා. ඉතින් අපි වන්ලා හැබක නොගියට අපි ශුන්‍යාගාරයක් වයාගෙන අපි හිත ශුන්‍ය කරගෙන කටයුතු කරන හදන අවස්ථාවල ඒ විදිහට අපි හිත ලාමක කුසල් සිත් ඇතිවෙනවා කියන්නේම මොකද්ද? ඒ ලාමක කුසල් සිත් ඇතිවෙනවා කියන්නේම මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් කතා කරුත් එහෙම සේන මහත්මයා ඔබතුමාට යොමු වෙන්න අපේ භාවනාවකට අපි ඔබතුමා විතර භාවනාවට වඩිනවනේ. ඒ වඩිනකොට හිත දුවනවනේ අතීතයට නැත්නම් අනාගතයට. ඒ දුවන කියන්නේ මොකද්ද? තේරුම් ගන්නයි. ඔහතරසෙම දැන් මේ සූත්‍රයේ දේශනා කරන විදිහට ඒ භික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්නේ ඒ සත්‍ය සහගෙන යන කෙනෙක්. ඒ වගේ දැන් අපිත් යම් කිසි දෙයකට උත්සාහ කරනවා මෙතනින් හැමෝම මමත් එහෙමයි. ඒ මට තිය මං ගැන කියනවා නම් ඒ කරන්න උත්සාහ ගත්තට ඒ උත්සාහ ගන්න හැමතිස්සෙම හරියන්නේ නැහැ. හරියන නොවන වෙලාවල් හරියන වෙලාවල් වලට වඩා වැඩි. ඒකෙන්ද මේ ලාමක කුසල සිත පහළ වෙනවා කියලා කියන එකේ මට තේරෙන විදිහට වෙන වෙන දේවල් වලට සිත ගමන් කරනවා. ඒ කියන්නේ මම එක දෙයකට භාවනාවකට හරි යම් කිසි හොඳ දෙයකට එනකොට යම් කිසි වෙන දෙයක් ගැන හිතෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන සිතුවිලි ඉස්පස්සේ දිගටම ගෙනියනවා. ඒ සිතුවිලි කින්නිකට ගෙනියන්න පුළුවන්. ඉතින් මේ ගෙනියන එක තමයි මෙතන මට හිතෙන්නේ මේ අකුසල සිතුවිලි ඇති වෙනවා කියන එක. ඒ භික්ෂුන් වහන්සේට උනා වගේම අපිටත් ඒක මටත් ඒක වගේම වෙනවා. ඊට වඩා වෙනවා මට. ඉතින් මෙතනදි තව එකක් කියලා තියෙනවා මේ වනලහැබට අධිකෘත දේවතාවෙක් මේකට අනුකම්පා කළා. මේ භික්ෂුන් වහන්සේට අනුකම්පා කළා. ඒකට යම් කිසි උදව්වක් කළා කියලා. ඉතින් ඒකම තමයි දැන් මටත් අතවසෙම මට වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන එතන ස්වාමීන් වහන්සේට නම් දේවතාවෙක් කළා අනුකම්පෙන් උදව් කළා. නමුත් දැන් මට මෙතනදී දලුවත් මහත්මයා, සත්‍යදේව මහත්මයා, වගේම ડોක්ටර් මාධව, දිල්රුක් මහත්මයා වගේ ඒ වගේ කට්ටිය මෙතනදී උදව් කරනවා. ඒ උදව් කරන්නේ මේ කල්යාණ මිත්‍රය උදව් කරන්නේ ඒ දේවතාවා ඒ භික්ෂුන් වහන්සේට උදව් කළා වගේ යම් කිසි දෙයක් කියනවා. මේක අපේට මගේ සිතේ ඒ උනන්දු ඇති කරගන්න. ඉතින් ඒක මේ එදා ඒ සූත්‍රය වගේම අදටත් එක ගැලපෙනවා. ඉතින් කවුරු හරි ඒ විදිහට උදව් කළා අපේ සිතේ තියෙන ඒ සත්පුරුෂ ධර්මයන් මතු කරන්න උදව් කරන එක ඒගොල්ලන්ගේ තියෙන ඒ කියන්නේ දේවතා කියලා කියන්නේ ඉතාම හොඳ චිත්ත මට්ටමක් ඇති කරගත්ත කට්ටිය. ඒ චිත්ත මට්ටමක් ඇති කරගත්ත කට්ටිය මං වගේ ඇට නැත්නම් මට උදව් කරනවා ගොඩක් වෙලාවට මේ වගේ ධර්ම සාකච්ඡාවලින්. ඉතින් ඒවෙන් කළා තමයි මේ ඒවෙන් ඒ කරගෙන තමයි මේ ගමන යන්න පුළුවන් කියන එකයි මේ සූත්‍රෙන් මට තේරුනේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි සේනවා. තේරුවන් සරණයි. දරුවත් මේවා ඒක ඒ කියන්නේ උළුවට එන විදිහට තමයි දලුවත් මේ අහන වෙලාවට තමයි ඉන්නේ. අපි එහෙම කරමු. දලු මතේ එහෙම කරමු. හොඳයි හොඳයි. දැන් මේක මට දැන් මේක ඇත්තටම අහන්න ඕන වෙච්ච දෙයක් තමයි උළුවට ආපු දෙයක් දැන් සම දැන් අපිට විවිධාකාරයෙන් මේ වගේ උපදෙස් ලැබෙනවානේ දැන් මේ දේවතා ඒ ඇවිල්ලා එකක් තමයි සින මහත්මයා කිව්වේ දේවතා සිත සමලාලට මේ දේවතාවන් ඇත්තට කාම ලෝකයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ මම කියන්නේ මේ ඒක වෙනම කතාවක්. මම කිව්වේ මේ දැන් අපිට මෙයාගේ උපදෙස් ලැබෙනවා. අපි සමාලාලට ස්වාමීන් වහන්සේලා අපිට කියනවා දැන් මේ උපදෙස් දෙන්නේ අපේ ගුරුවරු එහෙම ගුරුවරු කියන්නේ මන් දන්නේ අපි එහෙම කියන එක හරිද කියලා ස්වාමීන් වහන්සේලා කියමුකෝ. ඔහො එහෙම නැත්තම් අපේ කල්යාණ මිත්‍රයෝ අපිට වාඩි වෙලා මේ යම් කිසි අරමුණක් කෙරෙහි හිත තියාගන්න ඊට පස්සේ ඒක කුල කර්මස්ථානය කරගන්න මම හිතන මෙතනත් ඒක කියලා තියෙනවා. එතකොට ඒ විදිහට සිත එක්ක සමතේ එම්පත් කරගන්න එහෙම ඒ ආකාරයෙන් උපදිස්තනේවල් තියෙනවා. දැන් මේකට තවත් පැත්තක් මම දැකපු දෙයක් තියෙනවා. දැන් මේක ඒක ඒක කරත් අහන්න ඕන කර තිබුණේ අද ඇත්තටම මේ වෙලාවේ දැන් මන්ට දැන් මේ ශ්‍රවණ සිස්ලා සාකච්ඡාවකදී මේ දැන් ළඟදී වෙලාවක දැන් ඔබතුමාද මන් දන්නේ ඔය දැන් අපි කතා කරා ගොඩ මේ තථාගතයන් වහන්සේ දේශනා කළ රූපය අනිත්‍යයි. එතකොට ඇස අනිත්‍යයි. ඒ චක්කු විඥානයත් අනිත්‍යයි. දැන් ඔය තුනම අනිත්‍යයි කියන කතාව අපි ගොඩක් කතා කරා. ඉතින් පස්සේ මට ඒක තමයි ඔය කර්ම මිත්‍රම උපදේශ කරන කල්යාණ මිත්‍රෙක් ඉන්නවා මිතුරියක්. ඉතින් වැඩි ඉතින් මේ ගුරුවරයෙක් මම නම් ගුරුවරයෙක් වගේ තමයි සලකන්නේ. ආනන් එහෙම සලකන්නේ නැහැ. මං ඉතින් න්යාගෙන් ගිහිල්ලා ඇහුවා එහෙම මේක මේ කොහොමද මේක තේරුම් ගන්න කියලා හරියටම. ඉතින් මේ එයා ඉතින් ටිකක් මට මේ උපහාසයකට වගේ කිව්වේ. දැන් ඔයා ඔය සාකච්ඡා වලට යනනි දවස් 7 වගේ ගිහිල්ලා ඇවිල්ලා ඔකළු මොකද්ද ඒව කරන්නේ ඊට පස්සේ ඔය සාකච්ඡා කළා මොකද කරන්නේ තේ එකක් බිල් නිදා ගන්නවද ඇහුවා. පස්සේ ඉතින් මේ මම ඒකට මුකුත් කියන්න ගියේ නෑ. නමුත් ඒ වෙලාවේ මට කිව්වා ඔයාට ඔක තේරුම් ගන්න ඕන නම් මං කියන්නම් පැය දෙකක් එක දිගට සක්මන් කරන්න කියලා. එය පේපර් එක දිගට සක්මන් කරන්න. සක්මන් කරලා සක්මන් කරනකොට එන සිටිවිලි ඔක්කොම මේ එන සිටිවිලි එන්න දෙන්න එපා. සිටිවිලි එනකොට එකනි කරන්නේ මේක හිතේ තියාගෙන පැය දෙකක් විතර සක්මන් කරලා හිතට සිටිවිලි එන්නේ නැතිව තත්ත්වයක් එනකොට ඔය ප්‍රශ්නේ වහන්න කියලාගෙම මේ ඔළුවට දාගන්න ඉන්වෙස්ටිගේට් කරන්න. ඒ වචනමයි ඉන්වෙස්ටිගේට් කරලා බලන්න කියලා. දැන් එතන මට ඒක කියන්න ඕන. අපි අර කලින් අපි ගත්තා මේදී දැන් අපි සිත මූලික කර්මස්ථානයක් කරගෙන මේක සිත සමාධි කරගන්න සමාධියකින් යනවා. දැන් මේ වගේ වෙලාවක දැන් අර අපි දැන් මන් දන්නේ මේ ස්වාමීන් වහන්සේ දැන් මේ මනලැහැපට ආවේ මොකටද කියලා. දැන් මම අතන දැන් මම ඒක කරනකොට දැන් මම සක්මන් භාවනාවට එන්නෙම මගේ අරමුණක් තියෙනවා. දැන් අර මම මෙන්න මේ ප්‍රශ්න උත්තරේ හොයාගන්න ඕන කියලා. ඒක වැරද්දකුත් කියලා මම දකින්නේ. මොකද සත්‍යාගතයන් වහන්සේගේ දේශනාවක් මේක මට තේරුම් ගන්න ඕන. මට දැන් මේ තියෙන තර්කේ මට මේක තේරුම් ගන්න බෑ. ඉතින් ඒකට මට උපදෙසක් ලැබුණා. ඉතින් ඒක ඒ වගේ පැත්තකුත් තියෙනවා කියලා හිතනවා. ඉතින් අන්න ඒක ගැන තමයි මට අහන්න ඕන කම තියෙන දඩුවත් මහත්මයා තේරුම් ගන්න. තේරුම් ගන්න දිලුක් මහත්මයා බොහොම හොඳයි. ඒ කාරණාව නිස්මත කරපු එක අපිට ඕගෙ දේව කතා කරන්න පුළුවන්. දිලුක් මහත්මයා දැන් ඉතින් ඔබතුමාට ඒ උපදේශය ලැබුණානේ. ඒ ඔබතුමා ගුරුවරයා හැටියට සලකන තුමින් එතකොට ඔබතුමා ඉතින් පය දෙකයි නෝ ගත කරන්න කිව්වේ. ඒ පය දෙක ඉතින් ඔබතුමා ගත කරන්න ඇති. ඉතින් අපිට කියන්නේ ඔබතුමාට ඒ පය දෙකේදී කිව්වා උදැනුව ලැබුණාද ඒ විදිහට කිරීම නිසා කියලා. එහෙම ඉතින් කියන්න පය දෙලුවත් මහත්මයා මේ මම මේක කරා කියලා කියන්න පුළුවන්. ඔය කිරීම තුළ අර එතුමේ කිව්වා කිව්වනේ පෑ දෙකක් කරොත් ඔබ ඔයාටම තේරුම් ගන්න පුළුවන් කියලා. සම්පූර්ණ වශයෙන් නෙමෙයි කිසියම් ආකාරයක ඒ පැත්තට යොමු වීමක්. ඒක මම අහන්නේ දී දීපු උපදේශයේ ඒ ප්‍රතිඵලයක් තියෙන බව ඔබතුමාටම පේන්න තියෙනවාද කියන එකයි මම අහන්නේ. අනිවාර්යයෙන්ම මම ක්ලියර්, ඒ කියන්නේ මේ සියම අපි ඒක දිගට එක නම් ඉතින් කලින් දන්නවා මනස නිරව වෙනකොට ඒක පැහැදිලි වෙන දේවල් වැඩි කරගත්ත මාත්මය. ඒක එතනින්ම ඒ වෙලාවෙම වෙනදීම මේක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමාට ඒ කිව්වා වගේ ඉලක්කයක් තියාගෙන භාවනාවට ගිහිල්ලා මේ දේකට මේ අද භාවනාව තුළින් මේක ලබා මේක දැනගන්න ඕනි බලා ගන්න ඕනි කියලා ගිය සක්මනට හෝ පරයන්ක භාවනාවට හෝ වුණාම ඒන් ප්‍රතිඵලයක් තිබුණා. මොකද මොකද ඒක හොඳයි. ඔව් ඒ කියන්නේ මේ භාවනා ඉලක්කයක් නෙමෙයි යම් කිසි ඉතනදී අන්න ඒකයි භාවනාවට ඉලක්ක මම මේ භාවනා කරනවා කියන ඉලක්කයක් නෙමෙයි වෙන ධර්ම කරුණක් තේරුම් ගන්න ඕන කියලා කියන ඉලක්කයේ තිබුණානේ. ඔව් ඒකට උපකාර වෙන තමයි භාවනාව. ඒතර භාවනාව ඉලක්කයක් නෙමෙයි. එදවසනේ හොඳයි හොඳයි. මොකද අපිට සමාන වෙලාවට ඇහෙන්න සමාන නෙමෙයි බොහෝ වෙලාවට ඇහෙන්න ලැබෙනවා බොහෝ තැන්වලදී. මේ කිසිදු එහෙම භාවනාවට වාඩි වෙන ලාව කිසිවක් නැතුව කිසිම බලාපොරොත්තුවක් අදහසක් ඉලක්කයක් දවුතුම ඉලක්කයක් කියන වචනේ වාචික ඉලක්කයක් නැතුව භාවනාවකට වාඩිලා ඉඳලා ඉන්න කියලා. එතකොට ඒ ඇතිවන්නව කාය පසද්දිය ඊගොට චිත්ත පසද්දිය තුලින් Tamanට සමාධිගත සිතින් මේ සමක් මෙහි ගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් ඔබතුමාම බොහෝ ගෞරව කරන අජම් බ්‍රාහ්මණ කවා මම හිතන්නේ එහා කාලයට සමාන්තර දේවල් තමයි කියන්නේ කියලා මට හිතෙනවා. මේ පැත්තට මම දැන් ඔක ටිකක් ඒ කියන්නේ පැත්ත වාගේ. එතකොට නමුත් මේ පැත්ත ප්‍රැක්ටිස් කරන අය මෙතනත් ඉන්නවා, කරන අයත් ඉන්නවා. මේ විදිහට ධම්ම විචයක් එහෙම නැත්නම් ධම්ම කාණ්ඩයක් අහපු දැකපු ශ්‍රවණය කරපු කියවපු ස්මාදු කරගෙන භාවනා කරන. ඉතින් ඒක දෙකම තියෙනවා. ඉතින් ඒ නිසා හොඳයි කතා කරපු එක. මම ડોක්ටර් මාදවට යොමු වෙන්න කැමතියි එතෙන්දී. මම හිතනවා ගැලපෙනවා කියලා ડોක්ටර් මාදවට යමක් එතෙන්දී කියන්නේ. ගෞරවයෙන් චිත්‍ර ශිෂ්‍ය චන්ද්‍රාණන් පිළිගන්නවා. ශිෂ්‍ය චන්ද්‍රාණන් ඔබතුමිය දැනුයි දැක්කේ. ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. සාදු බොහොම සතුටුයි ඒක දුනාට. අපි සාකච්ඡාට පොඩ්ඩක් සවන් දෙන්න. එතකොට යන්නේ අපි අද විවේක සූත්‍රයේ සාකච්ඡා කරන්නේ ශිෂ්‍ය චන්ද්‍රාණන් මේ සංයුක්තනිකායේ සාගත වර්ගයේ තියෙන වන වර්ගයටයි කි. ඉතින් හදයි ඔබ ඔබතුමීට මම පසු වෙලා ගිහින් ඉන්න තව ටිකකින් මම ડોක්ටර් මාදවට යමු වෙන කැමති. දැන් මම පොඩ්ඩක් අර හොඳමයි සතුටුයි තමයි. බුද්ධ ශරණයි. දැන් අතෙන්දී අර භාවනාව සහ ඒ ප්‍රශ්නේ ගැටළු විසඳීම කියන එක දෙකක් කරගත්තා. නමුත් ඔබතුමා තිනුත් ඒ වචන ඊට පස්සේ කියුණා. දැන් භාවනා පහතබ් ආසර කියනකොට නැත්තම් භාවනා කරනවා කියනකොට සත්ත බොජ්ජංග ගන්නවා. දෙතෙන්දි විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං බොස්සග්ග පරිණාමී ධම්ම විචේ සම්බොජ්ජංගම් භාවේති කියන එකත් ඒ භාවනාවේ අංගයක්මයි. හැබැයි විවේකේ දැන් මෙතෙන් දෝනුනේ කාටවත් කියලා දෙන්නවත් ඒකෙන හොයන්ටවත් මේ තීසිස් කාණ්ඩයන්ටවත් නෙවෙයිනේ. තමන්ට ඕනුණා චක්කු කොහොමද රූප චක්කු විඥාන මොකද්ද කියලා ඔබ හොයා බලන්න. ඒකේ පාදවයන් අන්ත කොහොමදත් පේන්නේ අන්තිමේ. එතකොට ඒ බැලීමත් භාවනාවම තමයි. ධම්ම විචේ සම්බුද්ධංගේට කයිති වෙනවා. ඒක කරුණු විතරයි මට දැන් ති කියන්න උණු සම්මා සම්බුද්ධ සාදු සාදු බොහොම පිටත් ഇതുවන කිස්මතු කරාට මේ ඒ නිසා සත්‍යතුමානි කියන්නේ දැන් ඒ ධම්ම විචය පැවැත්වීමම පරමාර්ථ කරගෙන භාවනාවක් කරනවා නම් කෙනෙකු අපි දැන් කිසියම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරපු දෙයක් අද මගේ භාවනාවට මම යොදාගන්නේ අන්නේ සූත්‍රය කියලා හිතලා මොකක් හරි සූත්‍රයක් ඒ තමා හිත වශයෙන් මේ තමා සුපුරුදු කම තහනකින් හිත සමාධිගත කරගෙන අර ශ්‍රවණය කරා වූ ඒ සමාධිගත සිතෙන් අර පෙරදීනේ ශ්‍රවණය කරා වූ සූත්‍ර දේශනාව ධම්මවිචයට පත් කරගත්තොත් ඒ ධම්මවිචය පැවැත්වුවොත් එය භාවනාවක් හැටියට හඳුනා ගන්න පුළුවන් සත්‍යත්වයන් ඒක දෙවිදියක් වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ දවස්වල ඔය දසුත්ත සූත්‍රය අවන අර භික්ෂුන් වහන්සේ දේශනා කරනවා. ඒකනේ සමහර හොඳ කරුණු කිය වෙනවා. මම ඔක්කොම හොඳයි මං කියන්නේ අපිට ගැළපෙන්න හිතේ. දැන් අපි අහවල් දේ බලන් භාවනා කරනව නෙවෙයි. ආස්වාස ප්‍රස්වාස ගැන බලනකොට දැන් කාය විවේකයක් එක්කම එනවා චිත්ත විවේකයක් එනවා. උවමනාව තියෙන නිසා ඊළඟට උපදී විවේකයක් ගන්නවාමයි. හැබැයි කාය විවේකේ තිබුණා කියලා චිත්ත විවේක උපදි විවේකේ නැහැ. චිත්ත විවේකේ තිබුණ කාය විවේකේ තියෙන උපදි විවේක නෙවෙයි. උපදි විවේක ආවම චිත්ත විවේකයි කාය විවේකයි දෙකම තියෙනවා. එතකොට ඔන්න ඔය රහස මගේම මගේ කියන දබ්බේ මේ සන්තතිය පවතින විදිහට බලනකොට බලන්ට දැන් මනෝ කියන එකට අරමුණක් ඕනේ හොයන්න හැමතිස්සේ ඒ මනෝට අරමුණක් දුන්නහම ඒ අර මනෝ කියන එකම ඒක තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඔය දේවතා සංගීතයේ මෙතන එක දේවතාවෙක් ඇවිල්ලා අහනවා සබ්බතෝ මනෝනිවාරේ හැම දෙයින්ම මනස වලක්ව ගන්න ඕනේ නේද කියලා. ඒතර බුදුහාම කියනවා නැහැ. න සබ්බතෝ මනෝ නිවාරේ න මනෝ යතත්ත මාගතම් මොනවා හරි හේතුකින් මනෝ කියන එක සංවර වෙන්න පටන් ගන්න. ඒ වචනේ දැම්ම ගමන් මේ ethics වලට ගන්න එපා. අර මනසේ වේගය අඩු වෙන්න පටන් ගත්තාම තමයි මේක පේන්න පටන් ගන්න. ඒ නිසා ඒකෙන් බලක්වත් නැතුව ওই මූල කර්මස්ථානේ කියලා කියන්නේ මනෝට වැඩක් ඕන හැම තිස්සේ. අපි මේ සාකච්ඡාවේ හැමතිස්සෙම මනෝ කියන එකට එහෙම දෙන්නේ මන ආයතනේ අපි අයින් කරන ගතියක් පේන නිසා. ඔය ඔළුවට වැඩක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක අරතියට යන නිසා කුසල පැත්ත දෙයකට දෙන්න ඕන. ඒ දුන්නහම ඒක දැක් ඒක දුන්නහම සංයත වෙන මනෝට පේන්න පටන් ගන්න. ඒ පේන්න පටන් ගැනීම එක එක විදිහට අකින්න පුළුවන්. අද ඉන්නේ තම ආනාපාන සතියේදී අන්තිම හරියට කියන්නේ අනිච්චානුපස්සී ඊට පස්සේ නිරෝධානුපස්සී ඒ බලන ඕන විදිහට බලන්න පුළුවන්. ඇති වෙන්නේ නැති වෙන්නේ නැහැ. ඒ බලනවා කියනකොට මේක මන් ඒ සැබෑ ශක්තිය කියන එක යථාභූත ස්වභාවයේ මනෝහලාරේ කාය හරි චිත්ත වේදනා හරි සංඥා හරි සංකාර බල තියෙන ස්වභාව විඥානවල ස්වභාවය මේ අර පඤ්ඤා කියන එකට පේන්න පටන් ගන්න. ඒකයි වෙන්නේ. එතකොට ඒක ධම්මපි. කොම එතන කැලැත්ති ලැබිලා හමාරයි. ඒ කොම තෙන් දිනු. බුදුසානත් වදමින් ධර්මදරයතු ඉන්නසයි කියන කතා කරන බුදුසාන. සාදු සාදු. බොහොම පිං සතිය තුනනේ මම ડોક્ટર මාදුරින් වෙන ලකවා. ඔව් මම හිතන්නේ පොදුම මේ පැත්තකට අපි ආවා. මට ඒක තුකරන්න තියෙන්නේ අර අපි කතා කරා මේ අපි හැමදාම කතා කරනවා මේ අපි ජීවත් වෙනවා කියන්නේම මේ දුවනවා කියන එක. ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියන්නේම මගේ භාෂාවෙන් කියනවා නම් මේ කරකවනවා කියන එක. ඒ කියන්නේ අත්ෙන් අතට පයින් වඳුර වගේ අපි විඥාණය අපි දේවල් අත්ෙන් අතට පයින්නවා. දැන් අපි කතා කරා සාමාන්‍යයෙන් රළු දේවල් පිළිබඳව. අපිට ඒකේ ආදීනවය ඉක්මනටම ලැබෙන නිසා අපි ඒකෙන් පැනපැන ජීවත් වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට අපි කිව්වොත් ඉරියාපතේ අපි ඉරියව් මාරු කරන්නේ මොකද? ඒ වගේ රළු දේවල් පිළිබඳව අපිට යම් අවබෝධයක් තියෙනවා, අවබෝධයක් ඇති වෙනවා. අපි මේ ජීවත් වෙනවා කියන්නේම ඇත්තටම මෙන්න මේ රළු දේවල් තුලින් රළු දේවල් මාරුවෙන් මාරුවට කර කර දුක එනකොට අනිත් එකට මාරු කර කර සැප්පයි කියලා හිතුවත් නැතත් අපි එහෙම තමයි මේ ලෝකෙම ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙනවා කියන්නේ ඒකයි. මේ අර අපි දැන් මේ කල්‍යාණ මිත්‍ර මතක් කරලා දුන්නා වගේ මේ විඥාණය ටිකටම පවතිනව අපි ජීවත් වෙනකන්. ඊට පස්සේ තණ්හාවක බලමු තවත් ගිහිල්ලා ඕම ටිකටම පවතිනවා කියන එක ඇත්තටම මේ නාම රූපවල බස්සන අර අන්‍යෝන්‍ය මේ ප්‍රත්‍යයෙන් මේක තියෙනවා කියන එක විඥානයේ නාම රූප මත රඳාපවතිනවා, නාම රූප විඥානයේ මත රඳාපවතිනවා කියන ඊ කතාවම තමයි මෙතන යන්නේ. ඒක නිසා අපි හැම වෙලේම හොඳට මතක තියාගන්න ඕන අපි අර හොඳ සිතිවිලි තුල විඥානය බස්සනකොට අපිට ඒක යම් ප්‍රමාණයකට හිතසුව පිණිස තව තවත් මේ දේවල් අවබෝධ කර ගැනීම පිණිසම ඒකට හේතු වෙනවා. ඇත්තටම අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේ අනාගතය අපි ඇත්තටම මේ ලෝකයක් හදාගෙන ඉන්නේ එතනම මේක අපි අතීතයට හිත ගියා අනාගතයට හිත ගියා කියන අවබෝධය යම් ප්‍රමාණයකට එතනම එනවනම් අන්න ඒකම තමයි මම හිතන්නේ දිනුම් කියන එක. තව එකක් අපි කතා කරා මේ දෙයක් අර රිලැක්ස් වෙනකොට තමයි දේවල් හිතෙන්නේ කියලා. ඇත්තටම තමන් මේක හොඳට හිතලා බලන්න තමන්ට අර මේකත් එක විදියක භාවනා ක්‍රමයක්. තමන්ට එදිනෙදා එන සිතුවිලි වල ඒ කියන්නේ තමන්ගේ තමන්ට ප්‍රයෝරිටයිස් වෙලා එදා ඉවෙලේ තියෙන දේවල් අරගෙන තමන්ගේ තියෙන අර කුණු කන්දල් ටික ඉවත් කරන්න හරි ලේසි. තමන්ට එදිනෙදා දේවල් තමන් ප්ලෑන් එකකට මම අද මේ භාවනා කරනවා මං අද මේ චිත්තයන් වල ඉන්නවා කියනවා කියන එක එක ක්‍රමයක්. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකකට තමන් මෙහෙම කරගෙන යනවා. ඒ කරගෙන යන අතරේ මේ තමන්ගේ තියෙන අකුසල චිත්තයන් ටික ප්‍රහාණය කරනවා. තව ක්‍රමයක් තමයි එන දේවල්. ඒ කියන්නේ ඒක තමයි මේ අපි කියන්නේ මට මේ දේ දැනගන්න ඕන, මට මේ ගැන උත්සාහයක් තියෙනවා, මම මේ දේ අද හිතනවා. එහෙම කිව්වම ඒ දේට යම් විදියකට, මොකද මේ විඤ්ඤාණය කියන එක හොඳට මතක තියාගන්න, මම හැම වෙලෙම උත්සාහ කරනවා මේ විඤ්ඤාණය භාවනා කරන මම නොදකින් නොදෝමකින් කියන දෙයක්. මේ මම ගැන කතා කරොත් නොදකින් නොදෝමකින් කියන දෙයක්. හැබැයි ඔන්න ඔය සිතිවිල්ල තියෙනකම්ම කවදාවත් මට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ විඤ්ඤාණය කියන එක හැම වෙලෙම හදන්නේ, හොඳට බැලුවොත් හැම වෙලෙම හදන්නේ ඔයාව සටිස්ෆයි කරන්න. ඔයා කාමයට ඇදෙනවා නම් කාමයේ දීලා ඔයාව සටිස්ෆයි කරන්න. ඔයා ධර්මයට ඇදෙනවා නම් ධර්මයේ දීලා ඔයාව සටිස්ෆයි කරන්න. ඔයාගේ මේ ජීවිතේ යම් පැවැත්මක් පැවැත්වීමට තමයි විඤ්ඤාණය ඒ සංහාව තුළින් මේකට උදව් උපකාර කරන්නේ. ඒක නිසා තමන් යන්නේ කොහෙද අන්න ඒ දේට උපකාර කරන විඤ්ඤාණය. මම හැම වෙලෙම කියන දන්නේ දැන් අපි මේ නොදකින් නොදෝමකින් කියන විඤ්ඤාණයෙන් තමයි කවදක හරි අපි නිවන් දැක්කා කියන එක අපිට අවබෝධ වෙන්නේ. අන්න ඒක නිසා මේ විඤ්ඤාණය තමන්ගේ ස්ලේව් කෙනෙක් වගේ, කියන්නේ වහලෙක් වගේ පාවිච්චි කරනවා මිස මේකට නිකන් අර ආධිපත්‍ය තමන්ව මැඩපවත්වගෙන ඉන්න කෙනෙක් විදිහට දෙයක් විදිහට හිතන්නේ නැතුව තමන්ට මේක කන්ට්‍රෝල් එකේ පවත්වගෙන යන්න පුළුවන් කියන එකත් මම කියන්න කැමති. මම හිතන්නේ අපි තව කල්යාණ මිත්‍රයන්ට තව යොමු සාකච්ඡාව දිගට පවත්වගෙන යන්න සම්මා සම්බුදු සරණයි ડોક્ટર මාදව. හොඳයි, මම ඉතාම ගෞරවයෙන් සිස්ටර් චන්ද්‍රාණිට යොමු වෙන්න කැමති. සිස්ටර් චන්ද්‍රාණි අපිට සාකච්ඡා කරන විවිධ සූත්‍රයයි, ඉතින් විවිධ සූත්‍රයේදී මතක් කළේ අර එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් වන් ලයිෆ් එකට ගිහිල්ලා භාවනා කරන්න හදුවම යගේ හිත ලාමක කුසසෙත් වලින් දුවන බව දැකපු දෙවි කෙනෙක් ඇවිල්ලා කියන කාරණාවන්. ඉතින් එතෙන්දී මතක් කරන දෙයක් තමයි අර විවේකීව වනයේට පිවිසුණා ඔබ සත්‍ය අවබෝධ කරගන්න සඳහා. නමුත් ඔබගේ හිත පිටත හැසිරෙනවා මේ අන්‍ය බාහිර ලෝකේ, බාහිර දේවල් සමග, බාහිර සංස්කාර සමග, බාහිර දේවල් සමග සම්බන්ධ වෙලා හිත දුවනවා, ලාමක අකුසසිත ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ අන්‍ය ජනයා කෙරෙහි තියෙන චන්ද රාගයේ දුරුකරව කියලා මේ සිංහල පොතේ තියෙනවා. ඒ එතකොට ඒ විදිහට ඒ රාගය පහ කරන් පස්සේ සැපක් ඇති වෙනවා කියලා. ඒ වගේම අනුබිදතිය දුරු කරන්න කියලා කියනවා. අරතිය තියෙනවනේ දැන් භාවනා කර වාඩි වෙන කියන එක ඇත්තට ප්‍රසන්න තත්යක් නොවන උත් ඒක කල්පසයි කියලා දැනනකොට මේ තියෙන අරතිය අනුබිදතේ අරතිය දුරු කරයි කියලා එහෙම කියනවා. සිහියත් එක්ක වෙන්න කියලා ඔයා කල්. මම ඒකත් නිකන් ශිෂ්‍ය සඳහන් මතක් කරේ මේ සූත්‍රය සම්පූර්ණ වෙලා තිබුණත් නම් කියලා. සත්‍යන්දානේ අන්න ඒ කොටස මේ අද භාවනාවට සම්බන්ධ වෙන පිරිසකට ඒ කොටස සම්බන්ධව ඔබ තුමේගේ උපදේශයක් අදහසක් දැනගන්නත් කැමතියි. මොකද අපි පෞද්ගලිකව භාවනාවකට වාඩි වෙන කාරය. ඉතින් මට නම් ওই ප්‍රශ්න ওই විදිහටම වගේ තියෙනවා. ඒ නිසා මේ ඒ හිතක් දුවනවා කියන්නේම අපි ඉදේට මේ දුවන්නේ එහෙම අනාගතයට නේ. ඒ දුවනවා කියන්නේම එක්ක මගේම සංස්කාරයක් එමත් නම් වෙනත් කෙනෙකුගේ එමත් නම් වෙනත් කිසියම් හෝ බාහිර වූ අරමුණක් හා ගැට ගහගෙනම තමයි අතීතේ අනාගතේ දුවන්නේ. මෙන්න මේ තත්වයන් මේ පොතේ දැන් කියනවා අන්‍ය ජනයා කෙරේ චන්දරාගේ දුරු කරව කියලා. ඒ දුරු කරව කියලා කිව්වාට කුමක් දේශනා කළ යුතු වන්නේ? සිසු සංගාණි ඔබතුමිට වෙන්නේ කැමති. හොඳයි. අපි මුලින්ම බලමු විවේක කියලා මෙතන හඳුන්වන්නේ මොකක්ද කියලා. අපි විවේක කියලා කියන්නේ මුලින්ම ගත්තොත් මේ අපේ ඉන්ද්‍රිය සංවරයක් ඇතිවීම තමයි විවේක කියන්නේ. ඒකට කොහෙද ওই විඥානේ උපදින්නේ? ඉන්ද්‍රියය මුල් කරගෙන. ඒ කියන්නේ ඇහි උපදිනවා, කනේ උපදිනවා, නහය උපදිනවා, දිවේ උපදිනවා, කයේ උපදිනවා, සිතේ උපදිනවා. ඒවට විවිධ කරුණු හේතු වෙනවා. ඒකට විඥානේ උපදින්න මූලික කරුණු තුනක් අවශ්‍යයි. එකක් තමයි අපේ දැන් ඇහි උපදින විඥානය. ඇහැ අපිට පේන ඇහැක් වෙනවා. ඒ කියන්නේ ඇහි පෙනීම තියෙනවා. එතකොට අපි කියනවා ඒක අපි මෙතන තියෙන සජීවී වස්තු. එතකොට එළියේ තියෙනවා ගෝචර රූපේ. ඒ දෙක ගැටුනොත් විතරයි විඥාණය උපදින්නේ. එතකොට අපි හොඳට මතක තියාගන්නවා භාවනාවට ඉස්සෙල්ලා විඥාණය උපදින්නේ ඒ රූප ඒ අපේ ආයතන සලායතන වල ඒ ගෝචර රූප ගැටීමේ. එතකොට භාවනාවට වාඩි වුණාම අපි ඉස්සෙල්ලාම ඇස් එක වහගන්නවා. ඇස් එක වහගන්නත් හේතුවක් තියෙනවා. මොකද මේ ඇහැ දිහාම පේන තරම් පේන්නේ නැහැ. ඇහැ වැහුවමත් පේනවා. නමුත් ඒක අයිට අඩුයි. ඊළඟට අපි මොකද්ද කරන්නේ? විඥාණය අක්‍රීය කරන්න උත්සාහ කරනවා. මේක තමයි භාවනාවේ අපි මුලින්ම ඉගෙන ගත්තේ. ඒ කියන්නේ විඥාණය අපිට නවත්තන්න බැහැ. අක්‍රීය කරන කම්මට්ඨාන තියෙනවා. එතකොට ගුරුනාන්සේල දිනවා එක එක ගෝලයට කම්මට්ටානේ කො ඇවිදින එක එහෙම නැත්නම් කයේ කොටස් 32 බලන්න නුයිකුත් විදිහට කම්මට්ටාන දිනවා. ඒ දෙන්නේ විඥානේ අර හැම එකෙම උපදින්නේ නැහැ. අපි ගස්සකාරී විතරයි දැන් උපදින්නේ. එතකොට අපි හිතමු විඥානේ අපි අරගෙන හුස්ම ඉබේ වැටෙන්න ඇරලා මොකද හුස්ම ගන්නකොට ඇති වෙන විඥානේ වෙනා හුස්ම ඉබේ වැටෙන්න ඇරලා ඊට දිහා බලන් ඉන්න විඥානේ වෙනා මේ දෙකට නම් දෙකක් තියෙනවා. එතකොට අපි කියනවා හුස්ම දිහා බලාගෙන ඉන්න එකට අවධානය කියලා. හුස්ම ගැටිලා ඒ ගැටෙන තැන හයියට එහෙම දැනුනොත් ඒකට කියනවා විඥානේ කියලා. එතකොට අපි විඥානීය මෙතන තේරුම් ගන්න ඕනේ මුලින්ම භාවනා කම්මට්ඨාන ගන්නකොට. දැන් ඒක මහත් කතා කරා ඇවිදීම ගැන. බොහොම හොඳයි. ඇවිදලා සම්පූර්ණයෙන් ගන්න පුළුවන් විඥානීය එහෙම පිටින්ම ක්‍රිය කරන්නේ. සක්මන් භාවනාව. එතකොට එතන වෙන්නේ විවේකී සුවේනවා කියන්නේ තාවකාලිකව මේ විඥානීය අර එක මාස්ණික් කිවේ වඳුර එක්ක අත්ෙන් අත්තට යනවා වගේ හැම තැනටම දුවන එක. ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන. විඥානේ හැම පිළිම ඉපදී යනවා. උපදීන්නේ මේ ආයතන හරි. ඉපදීලා මොකද්ද කරන්නේ? සංස්කාර හදනවා. සංස්කාර හදලා අපිට මේ විඥානයක් උපදින්න පසුබිමක් හදනවා මැරෙන මොහොතේ. එතකොට මේ විඥානේට අපි කියනවා චුතිචිත්ත. ඒක විවිධ හේතු නිසා ඇති වෙනවා. ජොහම් විස්තර කළා තියෙනවා ඊළඟ උත්පාද චිත්ත ප්‍රතිසන්ති උත්පාද කියලා ඔය සිත් තුනක් උතන පහළ වෙනවා. එතකොට තමයි අපි තේරුම් ගන්නේ සංසාරයේ කෙලවරක් නැතුව යනවා. දැන් මේක නවත්ත ගන්න අපි පාවිච්චි කරන රබහත්මි කිව්වා වගේම විඥානය. එතකොට අපි විඥානේ විවිධාකාරයට දැන් පාවිච්චි කරනවා. අපි මුලින්ම පාවිච්චි කරන්නේ මේ ඇතුළතට යොමු කරගන්න. අපේ විඥානේ හැබැයිම එළියේ තියෙන දේවල් වලට ගැටෙන්නේ. එතකොට ඇතුළතට යොමු වෙනකොට පළවෙනි අවිද්‍රතාවය තමයි විඥානේ ඇතුළ උපදින්න ගන්න. ලස්සන තපංග ඇතුළේ ඇති වෙනවා. එතකොට අපේ කම්මට්ටානේ අපි පිරිසිදු කරනවා කියන්නේ මේ ඇතුළත උපදින කසන්දර නවත්ත ගන්න ආකාරය. එතකොට සාමවත් විවේකයක් ඇවිල්ලා නැහැ. එතකොට අපි ඇතුළේ තියෙන කතන්දරේ නවත්තන්න නම් අපි හිත තියාගන්න ඕනි යම් කිසි අරමුණක ඒක ගැටෙන්නේ නැහැ. එතන විඥානය උපදින්නේ නැති. එතකොට අපි හුස්ම ගන්නවා. හුස්ම මම වෙන්නේ නැති වෙන්න බලන්න පුළුවන් වින්දුනි. එතකොට අපි හුස්ම මම වෙන්නේ නැතුව බලනවා කියන්නේ අවධානය යොමු කිරීම. එතකොට අපි මුලින්ම ඒකාග්‍රතාවය මෙව වෙන්නේ අවධානය එන්නේ. එතකොට අපි අවධානය යොමු කරගෙන ඉන්නකොට පේනවා හීන් සීරුවේ විඥානයේ දුගුණේ. ඒ කියන්නේ කන් දෙකට දුවනවා, ඒ සද්ද ඇහෙනවා, ඇඟ රිදෙනවා නම් ඒකට දුවනවා, සිතුවිල්ලක් එනවා. ওই විදිහට විඥානී තැන් තැන් වල උපදින්න ගන්නවා. නමුත් දැන් වෙනස මොකක්ද? අපි හඳුනා ගන්නවා හුස්මෙන් විඥානේ පැනලා ගියා කියලා. හුස්මේ අවධානය නෙවෙයි දැන් තියෙන්නේ විඥානේ. මේක තමයි පළවෙනි ධම්ම විචය. අපි තේරුම් ගැනීම අපේ මනසේ භාවනා කරනකොට පැවතුණු ස්වභාවය. එතකොට ටිකින් ටික ඔය අරමුණ සකස් වෙනකොට අපි අරමුණ නරයන් දිනකොට එක මහත්මෙක් කියේ සමාධිය නැතිලා ධර්මන්දුරට. ඒ වගේම ඔය හුස්ම තියාගෙන ඉන්නකොට විඥානේ කොච්චර අක්‍රිය වෙනවද කිව්වොත් ඉස්සෙල්ලා අපි හොඳ පැත්තට හැරෙනවා විඥානේ. ඒකයි සිද්ධ වෙන්නේ. ඒකයි අපි කියන්නේ මේ භාවනාව කරන්න සද්ධාවයි වීරියයි පදනම් කරගන්න කියලා. ඒ කියන්නේ සද්ධාවයි වීරියයි නැතුව අපිට භාවනා කරන්න බැහැ. ඒක තමයි ෆවුන්ඩේෂන් එක. ඒකට ඒකේ අපි ඉඳගෙන හුස්මට අවධානය යොමු කරාම අපිට ඉන්නේ හොඳ සිතුයි. නරකී වෙන්නේ. ඒකට අපිට පේනවා ඒකත් තව ටිකක් වෙලා අපි යොමු වෙලා අවධානය යොමු කරගෙන ඉන්නකොට ඒ සිතුවිලි ක්‍රමයෙන් අඩු වීගෙන යනවා පේනවා. එහෙමයි වෙන්නේ. ඉස්සෙල්ලා හොඳ පැත්තට හැරෙනවා. ඊට පස්සේ අඩු වීගෙන යනවා. දැන් මේක වුණාද කියලා තේරුම් ගැනීම තමයි පළවෙනි ප්‍රතිවිචා ඥානය. අපි අපේ මනස හඳුනා ගැනීමේ ශක්තිය. එතකොට අපිට පේනවා දැන් විඥානේ තැන් තැන් වල උපදින්නේ ඇතුළේ උපදිනවා කතන්දරවල. ඒ කතා දැන් හොඳට සමාන රට මනපද වෙන්න පුළුවන්, කවුරු හරි කියපුවා වෙන්න පුළුවන්, නොයෙකුත් ඒවා වෙන්න පුළුවන්. ඒත් අපි තාම භාවනාවේ අරමුණ ඒ විදිහට පාවිච්චි කරලා නැහැ. මොකද විඥානේ තාම කරදරක. එතකොට අපි අවධානය යොමු කරගෙන ඉන්නවා නම් හුස්මේ ඇතුල් වීමට පිටවීමට පමණක්. ගැටීමට කියන්නේත් නැහැ. ගැටීමට තිබ්බොත් ඒක විඥානේ උපදින සම්මතණයක් වෙනවා. ඒකෙන් උනම් විපස්සනා කරට හැකි. මෙතන අපි සාමහත්න්නේ මේ හිතේ අපි කියන්නේ යුනිෆිකේෂන් ඔෆ් මයින්ඩ්, ඒකාග්‍රතාවයක් ඇති කරගන්න. ඒ කියන්නේ එක තැනක තියාගෙන සිටීමේ හැකියාව. එතකොට අපි මෙතන අපේ අවධානය අපි තියාගෙන ඉන්නකොට අපිට හුස්මේ ඇතුල් වීම පිටවීම විතර නෙවෙයි, ඔය අතර පොඩි ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඇතුල් වෙනවා, පොඩි විරාමයක් තියෙනවා, ආයි පිට වෙනවා. ඊළඟට සමහරවිට කියනවා ඇවිල්ලා රවුමට කැරකෙනවා දැනෙනවා. ඒ කියන්නේ මම හුස්ම ගන්නවා නෙවෙයි. මේ හුස්මේ ස්වභාවයට සියුම් අවධානය යොමු වෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්දි තමයි අපේ විඥානේ බොහෝම දුරට අක්‍රිය වෙනවා. ඒකත් පේනවා. එතකොට විඥානේ අක්‍රිය වෙනවා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ තුනක් පොඩ්ඩක් බුදිය ගන්න. එතකොට මොකද සිද්ධ වෙන්නේ? නීවරණ පහක් පොඩ්ඩක් අයින් වෙනවා. දැන් එතකොට අපිට මේ කාමච්ඡන්දේ ඉන්නේ නැහැ. මේ අපිට ඉන්නේ ව්‍යාපාද, ඊළඟට තීන මිද්ද, උද්දච්ච කුච්ච විචිකිච්ඡා ඉන්නේ නැහැ. ඒවා ඉන්න මූලිය තමයි විඥානේ ඇති වෙන්නේ. එතකොට අපි මෙතන ඔන්න විවේකයක් ලබනවා. හැයි විඥානේ දුවන්නේ නැහැ. නීවරණ පහ අපිට කරදර කරන්නේ නැහැ. එතකොට අපි මොකද්ද කරන්නේ? තවදුරටත් හුස්මේ තියාගෙන ඉන්න. දැන් හුස්ම කියන්නේ මොකද්ද? රූපයක්. ඇහැට පේන්නේ නැති රූපයක් ආපෝ තේජෝ අයපට. කය කියන්නේ මොකද්ද? රූපයක්. එතකොට අපි බලාගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? ඇතුළෙන් අපිට වෙනවා නාමය. ඔන්න ඔතන තමයි පළවෙනි දැනුම පහළ වෙන්නේ. මේ නාම රූප දෙකක් අපි අරන් තියෙන්නේ භාවනාවේ කම්මට්ටම්. හැම්බෙලීම ගන්න විදිහටයි මෙතන අපි තීරුම් ගන්නවා. මේක නාමය, මේක රූපේ. එතකොට අපි මේ නාම රූපය අපේ ඒකාග්‍රතාවේ වැඩි වෙන්න වැඩි වෙන්න විඥානේ කොච්චර අයින් වෙනවද කිව්වොත් සමහරව ඇවිල්ලා කියන හුස්ම නැති වුණානි. හරි වැඩේ දුන්නේ. හුස්ම යුවයි. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ආයි විඥානෙට ගිහිල්ලා විඥානේ වෙලා භාවනාව ඉදින් පිටින් බින්දුවට වැටි. එතකොට අපි මෙතනදී අර හුස්ම නැති වෙන එක සිද්ධ වෙන්න ඇරලා. ඒවයි අපි ඉස්සෙල්ලා දැනගන්නේ මොකද්ද මෙතනදී කරන්න ඕනි, මොකද්ද මෙතනදී කරන්න ඕනි කියන එක තමයි භාවනාවේදී අපි තීරුම් ගන්න ඕනි. ඉතින් වැරදි කළා තමයි තීරුම් ගන්නේ. එතකොට අපිට තේරෙනවා මොකද එක කෙනාට වෙන වැරදි වෙන. එතකොට අපිට තේරෙනවා මෙතන අපි හුස්ම වර්තමානයේමයි තියාගෙන ඉන්නේ. කතන්දරේ කියන්නේ නැහැ. ඒකයි අපි හුස්ම ගත්තේ. ඇවිදිනවා නම් අපි ඇවිදින එක්කෝ අර නිෂ්ට නෝ ප්ලේස් කියනවා වගේ අපි ක්‍රියාවට දිනනවා. ඊළඟට ඒක කකුල යනවා බලනවා. මේ විදිහට අපි ගන්නේ නාම රූපය. එතකොට අපි මේ නාම රූපයක් ගත්තෙ මොකද? මේ අපේ ආයතන හය මේ විදිහට ලෝභ ද්වේෂ මොහින් කටයුතු කරන්නේ කාම ලෝකේ. එතකොට අපි මේ උත්සාහ කරන්නේ මේ විවේකයක් ලබා ගන්න කාම ලෝක මට්ටමින් හිත ටිකක් එහාට ගෙනියන්න මේ භාවනාව. එතකොට අපි ගෙනියන්නේ සතිය. අපි ගත්තේ සතිපට්ඨාන. එතකොට අරගත්තේ කායානුපස්සනා. අතාරින්නේ කය. එතකොට අපි කය අතෑරෙනවා කියන්නේ අර විඥාන උපදින එක නැවතෙනවා. එතකොට අපිට බොහොම සුවයක් දැනෙනවා. අන්න විවේකී සුවේ කියන්නේ ඕක. ඔතට එන්නේ තරම් ලේසි නෑ. ඔතනදී ඒකාග්‍රතා මට්ටමට වැටෙනවා අපේ හිත. එතකොට ශරීරයේම දෙදුරුම් කාලය යන ප්‍රීති සුඛයක් එනවා. එතකොට මොකද සිද්ධ වෙන්නේ? දැන් හුස්ම අතෑරිලා මේ අල්ලන එකම නෙවෙයි හුස්ම අතෑරිලා අවධානය යොමු වෙනවා අර සුඛ වේදනාවට. එතනදි තමයි අපි පටන් ගන්නෙ වේදනානුපස්සන. මම මෙතනින් නවත්තලා ඉඳ දෙන්නම් ප්‍රශ්න අහන්න. සද් සද් සේවන් සර් මැසේජ් ගන්දානි. මයික් එක චුට්ටක් මියුට් කරගන්න ප්‍රශ්න වෙලාවේ. හොඳයි. කල්‍යාණ මිත්‍රෙන්ට පුළුවන් අදහස් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සතිතුමත් ඉන්නවා, සිස්ටම් ගැන තියෙනවා. කල්‍යාණ මිත්‍රෙන්ට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සේවන් කරනයි කියලා දෙනාටම මේ සතිතුමාගේ පොඩි දෙයක් අහගන්න කැමතියි. සතිතුමනේ ධර්ම සමාන්‍යයේ තියෙන යෝනිසෝ මානසිකාර්යය කියන එකයි විපස්සනා භාවනා කරනවා කියන එක අතර වෙනස මොකද්ද? සේවන් කරනවා. ඔය මේ දසර සාකච්ඡා කරන සූත්‍රයක් තියෙනවා සවන්ද සිසිලසේ දසුත්තර සූත්‍රේ. ඒ දසුත්තර සූත්‍රේ තියෙනවා එකක් තමයි මේ මොකද්ද විශේෂ භාගිය ධර්ම. විශේෂ භාගිය කියන්නේ තමන් ඒ මනස විශේෂ පැත්තට යොමු කරන එකම දේ මොකද්ද කියලා. එකම ධර්මතාවය මොකද්ද කියනකොට සාරිපුත්ත හාමුදුරුවෝ කරන්නේ යෝනිසෝ මනසිකාරෝ යං ඒකෝ ධම්මෝ විශේෂ භාග්‍යෝ කියන. ඒ කියන්නේ දැන් මෙතන මාව කියලා කිව්වට මාව ගන්න එපා. අපි පුද්ගල භාවයක් අරගෙන කතා කරමු. එතකොට මේ සත්‍යජී කියන ඇත්තා විශ්ජී දැන් ඔය කතා කරපු ඔක්කොම විදිහ දන්නවනේ. මගේ මනස නැත්නම් මගේ පැවැත්ම කාම ලෝකෙන් රූප ලෝකෙන් යන්නේ කොහොමද? රූප ලෝකෙන් උඩ මේ බ්‍රහ්ම ලෝක ගැන කතා කරනවා නෙවෙයි. මගේ මනස කාම සබ්ජෙක්ට්ස් වල ඉඳලා රූප සබ්ජෙක්ට්ස් වලට යන්නේ කොහොමද? ඒක තමයි විශේෂ භාගී කියන්නේ. අන් මං උදාහරණයක් විතරයි කියවේ හොඳද? එතකොට මේ යෝනිසෝ මානසිකාරයේ තම විශේෂ භාගිය එකම දෙ. ඒ යෝනිසෝ මානසිකාරය තම අර අනිත්‍ය දුක්ඛ අනාත්ත වශයෙන් දකින්ට යොමු කරනකොට ඒකෙම මානසිකාරණයක් නැතුව මානසිකාර නැතුව විපස්සනා ඥාන කියන එකකින් පේන්න පටන් ගන්නවා. එතකොට යාට මතක නැහැ එයා මොනවද කෙරේ කියලා සමහරට අර අර ප්‍රතිවේක්ෂා ඥානය කියන ඥානෙ තියෙනවා. එයාට කියන්න බැරි වෙන්න පුළුවන්. ඒ යෝනිසෝ මානසිකාරයේ තියෙන මනෝමූලිකව කරන සියලු තර්ක විතර්ක අයින් වෙලා සංඥාමය වශයෙන් පමණක් එයාට පේන්න පටන් ගන්නවා. එයාට කියනවා තර්ජිත. අර මනෝගේ ක්‍රියාකාරීත්වය නතර වෙන එක්තරා තැනකදී. අර විතක්ක විචාර අතුරුදහන් වෙනවා කියන්නේ අර දෙවෙනි ධ්‍යානෙන්නේ. අන්න ඒ වගේ. විතක්ක සහ විචාර දෙකම අතුරුදහන් වෙලා අර වචී විඤ්ඤාති කියන එක ඒක හුලන් යනවා. ඒකට පණ නැහැ ඊට පස්සේ. ඊට පස්සේ ආයේ ඒක ආවොත් එයාට ලියන්න බෑ. අර ගමනක් ගිහිල්ලා නෝට් මේ ජර්නල් එකක් ලියනවා කි ලියන්න බෑ යා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ඒක කිව්වා. ඒක තමයි සම්්‍යක් සම්බුද්ධ වෙන්නේ. දැන් අපි හිතමු කවුද පච්චේක බුද්ධ? ඒ පච්චේක බුද්ධ සත්‍යය පවත්වන පුජ්‍යලයන්ට ඒක නැහැ. ඒකත් විපස්සනා ඥාන තියෙනවා. අර මන් යෝනිසෝ මානසිකාරයත් එක්ක ගිය දේ ආපෝචිතන්ද කියන්න බැරි වෙලා. දැන් අපිට බුද්ධෝත්පාදයේ තීසප් සූත්‍ර දන්න නිසා අපි ඒ කතා කරනවා. නමුත් මනෝමූලික බැලුවොත් එහෙනම් විතක්ක විචාර අතුරුදහන් වුණාම වට ආසතහම් පොතක් හදන්න බෑ ඒක. සතරම් පොතක් හැදින්නේ ආනන්දයක් තියෙන නැත්නම් කරුණා මෛත්‍රී තියෙන කෘතඥතාවයේ තියෙන සතුට සොම්නස තියෙන අර උපදි විවේක නිසා. දැන් අපි මේ විවේක සුත්‍රය කතා කරන්නේ කාය විවේකයට ගිහින් ඊට පස්සේ උපදි විවේකයේ ආව ගමන් අර අනිත් ඒ වගේ තියෙන කරදර ශරීරයේ දෙන කරදර වුණත් ඒක දැනෙන්නේ නැහැ යාත්. ඒක දෙයක් නෙවෙයි. මනෝ දෙන කරදර මනෝ නම් කරදර දෙන්නෙම නෑ. ඒතකොට යෝනිසෝ මනසිකාරයේ කි මුල්ම හරිය තමන්ට තේරෙනවා මේක. හැබැයි අර සති සම්පජාඤ්ඤය තියෙනවා. ඒ නිසා තේරෙනවා මේක කළොත් මේක හොඳයි කියලා තේරෙනවා. ධම්මානුපස්සනාවේ මුල් හරිය ඉතිවයි. විපස්සනා ඥානෙදී ඒක ඥාන අවබෝධ වෙනකොට ඒක ඥානෙ එනකොට ඒක තේරෙනවා පමණයි. තේරෙනවා පමණයි ඒක කොයින් එනවත් දන්නේ නැහැ. එතකොට මගේ මම විපස්සනා ඥාන බවට පත් වෙන මම කියන தත්වේ. ඒතොර මම රිප්ලේස් වෙනයි. මගේ විඥාන රිප්ලේස් වෙලා ඒකට. එතකොට ඒක ගැන හිතෙන්නේ නැහැ. ඊට පස්සේ යා ඒ නිබ්බුතියට ඉන්නවා. නිබ්බුතියේ ඉන්නේ. නිබ්බාණ එක විපස්සනා ඥාන මාතා ඩිංගක් ඒ වචනෙන් ඔබට අරන් යන්නේ. ඒ අපි හිතමු දැන් අප කතා කරන මොහරි මනෝ මූලික භාවනාවක් කියලා. ඒ භාවනාවේදී උනා භාවනාවේදී උනත් ඒක කරන දේ ධාතු මනසිකාරයේ පැත්තට ගිහිල්ලා එතින්දී මේ යෝනිසෝ මනසිකාරයෙන් හමාර වෙලා ගිහිල්ලා ඉවරයි. ධාතු මනසිකාරයේ ගිහිල්ලා යෝනිසෝ තමයි කියන්නේ. යෝනිසෝ නැහැ කියන්න බෑ. නමුත් ධාතු මනසිකාරයට ගිහිල්ලා එක පාට ශුන්්‍යතාවයට යනවා. ඒ බව විපස්සනා ඥාන. ශුන්්‍යතාවයට යන්නේ අත් ඒකේ අත්තානම්ව ශුන්්‍යමින්දන් අත්තේනව අත්තනිනව කියලා ඉතින්. මේ පෙනෙන දේ, මේ ඇහෙන දේ, මේ දැනෙන දේ, මේ එක්ස්පීරියන්ස් වෙන දේ, ඒ කියන්නේ ශරීරයේ ධාතු මාත්‍ර එකක්වත් අත්තවාරි අත්තනියහ තමන්ට අයිති හෝ තමන් හරි ඇතුළේ යන දෙයක් නෙවෙයි කියලා. ඒ එතකොට වෙන්නේ තර ශුන්්‍යතාවට යන එක. අන්න ඒ ශුන්්‍යතාවට යෑම එතන විපස්සනා ඥානය. ශුන්්‍යතාවට යෑම විපස්සනා ඥානය. අපි අංචානුපස්සන, දුක් භංගානුපස්සන, භයතුපස්සන වගේ දේවල් එනවා කියන්නේ. එනකොට නිබ්බිදානුපස්සන වගේ දේවල් එකම පෞලේ අය තමයි හැදෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ මුල් හරි තියාගන්න පුළුවන්. යෝනිසෝ මනසිකාර. මා හිතනවා මේ තව දන්නේ කෙනෙකුට කියලා අහගන්න. තව දන්නේ කෙනෙකුටින් තවත් කෙනෙකුට කියලා අහගන්න ඉගෙන. තේරුණා මදිනම් බුදු සරණයි. අසංග මහත්මයා මම හිතනවා ඔබතුමාගෙන් අහගෙන අහන්න කැමති මේ ඔබතුමා අහපු ප්‍රශ්නේට පිළිතුරු ලැබුණාද? ඒ අවබෝධයේ විශේෂම අඩුවක් තියෙනවද කියලා මොකද පොඩ්ඩක් කියන්න හිතන මාසේ. බොහොම පිංහේ සත්‍යතුමා මේ ඇත්තට මම දැනට ඉස්සාගෙන හිටියේ ඒ වගේ දෙයක් තමයි. ඒකින්ද අර හිතනවා ඒක තන් හිතේ ලොකු මේ ප්‍රශ්නයක් නැහැ කියලා. මේ මොකද මේ ඇත්තට ආවේ ප්‍රශ්නේ මේ අර මහා වේදල්ල සූත්‍රයේ එකතැනක තියෙනවා මේ තවතැන් වල ඇති අර සම්මා දිට්ඨියේ ඉන්න අංග එතන තියා සාමාන්‍ය අපි අහලා තියෙන සෝවාන් වෙන අංග හතරක් නේ. මෙතන මේ සරිත්සාරණාච දේශනා කරනවා මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න මේ අංග දෙකක්. ඒ කියන්නේ පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරය මුල් වෙන කිවි. ඊට පස්සේ මේක මේ සූත්‍රයේ තියෙන්නේ මේ කොටික මේ ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡාව. එතන ඊළඟට අහනවා ඇවැත්නි මේ පොතේ කංගයන්ගෙන් උදව් ලැබූ සම්මාදිට්ඨි චේතෝ විමුක්ති ඵල කොටද්ද චේතෝ විමුක්ති අනුසස් කොටද්ද ප්‍රඥා විමුක්ති ඵල කොටද්ද ප්‍රඥා විමුක්ති අනුසස් කොටද්ද කියලා. එතන දක්වන අංග පහක්. ඒ අංග පහේ තියෙනවා මේ පළවෙනි එක තමයි සීලානුග්‍රහය, දෙවෙනි එක සුතානුග්‍රහය, තුන්වෙනි එක සාකච්ඡානුග්‍රහය, ඊළඟ සමතානුග්‍රහය, විදර්ශනානුග්‍රහය කියලා. ඉතින් එතෙන්දී තමයි ඔතන පොඩ්ඩක් මේක පැහැදිලි කර ගන්න ඕනේ. මම බොහොම පිං මේ සාකච්ඡාව වෙන පැත්තට යොමු කරනවා තමයි. නෑ ඒක එහෙම එකක් වුණා. ඒක හොඳම දෙයක්. ඒතට යෝනිසෝ මනසිකාර්ය මුල් හරියේදී පදනමක් ඇත්ත තියෙනවා. ඒක දිනුවේගෙන ගියාම මොනවාද අපි කියන ධම්ම විචය විපස්සනා ඥාන බවට පත් වෙන ඊට පස්සේ එකයි ඒ ක්‍රියාමාර්ගයේ සිදුවෙන්න ඕන හැටියට දැන් තේරෙන්නේ. මුචසර්ණ භෝම්පින් ඒක උතුම් හොඳ ප්‍රශ්නයක් ඉතින් සත්‍යතුමානි එහෙනම් එතෙන්ද මම තාප එකද දැන් අපි අර මට මේ යෝනිසෝ මනසිකාරය කියලා කිව්වම සත්‍යතුමානි අර සීල සූත්‍රයේ එක විදියට ඒත් සාරිපුත්‍රමාන තමයි දේශනා කරපේ 11 ආකාරයට බලන පංචස්කන්ධය කියන එක. ඒක එක්තරා විස්කීසන් තැන්වලදී අපි අහලා තිනවා යෝනිසෝ මනසිකාරයේ තියෙන හොඳම අර්ථ දැක්වීමක් එතන තියෙන්නේ කියලා. ඒ පංචස්කන්ධයේ ඒ ආකාරයට 11 ආකාරයට දකින්න එක කියලා. එතකොට ඉසේ දැකීම උදසනා භාවනාවක් නේ කියලා මට හිතුණා. නමුත් විපස්සනා ඥානයක් බවට පත් වෙන උදසනා භාවනාව තුළින් එහෙම බැලුවම යෝනිසෝ මනසිකාරය විපස්සනා භාවනාවයි කියන දේ අතර ලොකු පරතරයක් නැහැ නේද කියලා හිතුණා. සිතුවන්නේ වත් පොඩ්ඩක් එක. ඊ අතරද වෙනසක් නැත්තේ? යෝනිසෝ මනසිකාරය සහ විදර්ශනා භාවනාව කියන වචනේ තුල. يعني විදර්ශනා භාවනාව යනුම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ වංචස්කන්ධය රූප අනිච්චතෝ ගණ්ඩතෝ රෝගතෝ ආදී වශයෙන් 11 ආකාරයකට බැලීම කියලා අපි සැලකුවොත් එහෙම ඒ බැලීමක් කියන්නේම විදර්ශනා භාවනාවක් නේ. එතකොට ඒ යෝනිසෝ මනසිකාරය සහ විදර්ශනා භාවනාව යන වචනයන්හි සමානත්වයක් තියෙනව නේද කියලා. දැන් අනි කල්යාණ මිත්‍ර සංඝ මහත්මයෙන් කිව්වර සූත්‍රයේ තියෙන මේකයි කියලා. මුල් හරියේදී ওই මනසිකාර මනෝ නතර වෙන තැනක් තියෙනවා. නමුත් විපස්සනා ඥාන භාවනාව තමයි එහෙම නෑ කියන්න බෑ. ඒක ගන්න පුළුවන් එතෙන්ට. අනිච්ච වශයෙන් දකින්නවා කියන එකේදී මානසිකාර කියන එක තියෙන්න ඕන. මොකද මානසිකාර දැන් අපි දැන් විතක්ක විචාර ගැන කියනකොට දැන් කීප වචන නැහැ කියලානේ අවිතක්ක විචාර කියනකොට. නමුත් දැන් හතරවෙනි ධ්‍යානෙට ගිහිල්ලා අර අනුපද සූත්‍රයේදී ඒ සාරිපුත්තහාමුදුරුවෝ ගැන කියනකොට බුදුහාමර කියනවානේ ඒ චතුත් අධ්‍යානයේ තියෙනවා නම් මොහරි පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියලා. මානසිකාර කියන්නේ මේ මනෝ කියන ඉන්ද්‍රියට අල්ලගන්න පුළුවන් ධම්ම තියෙන. ඒක සංඥා එක්කෙන්. අර සම්පූර්ණ විපස්සනා ඥාන ආවහම මං ඔය මනෝ කියන එක වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මනෝ කියන්නේ ඉන්ද්‍රියක් නක්. මනෝ ඉන්ද්‍රියනේ සලායතනෙන් එකක්. මේක හිතන් හිතට ගන්න ඕන දෙයක් හොඳද? මම වැඩි කියන්න මේ ඉන්විටේෂන් එකක් විතරයි කියන මේක විශේෂම දෙයක් හැබැයි. ඔද්දම ඉන්විටේෂන් එකක් හොඳද? ඉන්විටේෂන් එකටත් වඩා වැඩිපුරම කියන්න පුළුවන්. තේරුම් ගන්න. විපස්සනා ඥානයේදී මනෝ කියන එකේ වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි විපස්සනා භාවනා පටන් ගන්නකොට අර සංඥා හැටියට මනෝ භාවිතා කරන්න වෙනවා. සංඥා දකින්න කි අනිච්ච සංඥා, අනත් සංඥා, නිරෝධ සංඥා පව අපි ඉගෙන ගත්තා. ඒවා තියෙනවා. ඒක මනෝ යෝනිසෝ මනසිකාරය. නමුත් දැන් මේ මෙන්න ඇතුළට අර භික්ෂුව ගියා වගේ. ඒ භික්ෂුව කැලේ ඉඳලා තියෙනවා. හොඳද? කැලේට ගියා නෙවෙයි. දවල් කෑමෙන් පස්සේ විවේකයෙන් ශ්‍රුතේ හිටියා. ඒ හිටපු කුටියෙන් පැත්තකට යන්නේ. කුටියට එන්නේ නැහැ සමහර විට දේවතා දෙව්දුවක් කොහොමටත් එන්නේ නැහැ. දේවතා කියන්නේ දෙව්දුවා. එතකොට ඒක අර ප්‍රශ්නයක් හින්දේකේ කි. විපස්සනා එතෙන්දි ඒ මනෝ කියන එක නතරලා අපි හුදෙකලාව හිටියා. මනෝ නත් අතුරුදහන් වෙලා. ඒ කියන්නේ චිත්ත විවේක කියන එක හැමම තියෙනවා. නමුත් මනෝ වැඩ කරන්නේ නැහැ. උපති විවේකයේ කියන එක එනවා. එතකොට සංඥා තියෙනවා. ඒවා බලලා හමාව සංඥාවල ක්‍රියාත්මක වීම පමාරයි. ඊට පස්සේ එන්නේ ආලෝකවත් ගතියක් පමණයි. ඒ ආලෝකයේට ආලෝකයේ නිසා මනෝපාචිරණු ඊට පස්සේ. නමුත් ආලෝකයේ එනකොට විපස්සනා ඥානයේදී මනෝභාවිතා කරන්න. දැන් අභිධර්ම ඉගෙන ගන්න ගන්න පුළුවන් එකක් තමයි පඤ්ඤා තියෙන. එච්චර. පඤ්ඤා චෛසිකයක් කියලා කියනවා. නමුත් එතෙන්දී ඔයත් ඒකේ තවත් ඉගෙන ගන්නවා මේ භික්ෂුන් වහන්සේලාට කියලා ඉගෙන ගන්න. ඒවා ක්‍රියාසිත පමණයි. ක්‍රියාසිත පමණයි. අන්න එතනයි වෙනස තියෙන්නේ. එතකොට පුජ්ජල භාවය අතුරුදහන් මනෝ අතුරුදහන් වෙලා සංඥා අතුරුදහන් වෙලා. හැබැයි අපිට තේරෙන භාෂාවට ඒක කියන්නේ නමුත් අර අනුපද සූත්‍රයේදී වගේ තැනකදී මානසිකාරත් ඒතෙන්දි තියෙනවා. අර දේව සංඥා නා සංඥා තුන හැරෙන්න. ඒවා ෆිලොසොෆි දර්ශන. ඊට වඩා දකින්න මෙහෙමයි. මෙන්න මේක ඉගෙන ගන්න ඕන දෙයක්. අප දැන් හැම තිස්සෙම තාම බලන්නේ වලාකුළු ගැන හසිනේ. අහස දිහා බලන්දි ගෙන ගන්න දෙන්නා. ගණන් කරන්න තරුණ ඇතුට. ගණන් කරන්න මොනවද මේ පින්තූර ඇඳ ගන්නට වලාකුළු වෙන්නේ නැහැට. එනිසා අහස දිහා බලන්නත් ඉගෙන ගන්න. අහස දිහා බලන්ට ඉගෙන ගන්න එක බොහොම හොඳයි. අහස දිහා බලන්ට බලාකුළුම් බලන්න එපා. එතකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි අර අපි කවුරුත් ගුවන් ඥාන වලට ගිහින් තියෙනවනේ දැන් ඉන්න හැමෝම වගේ ඒකදී අනතුරු හැඟවීමක් කරනකොට කියනවා අර අර ඔක්සිජන් මාස්ක් එක වැටෙනවා කියලා. ඒ වැටෙනකොට ඉස්සරෝම කියන එකක් තමයි අනිත් එක්කනාට ඔක්සිජන් මාස්ක් එක දාන්නවා නෙවෙයි තමන් ආදරය කරන එක්කනාටවත්. ඉස්සලා කියන්නේ ඔක්සිජන් මාස්ක් එක තමන්ට දාගන්න කියලා. ඒ සබ්බ ධර්ම සාකච්ඡාවේදී ඒක මතක තියෙන්න ඕන අපි හැමෝටම කතා කරන්නාට මං ඉස්සලා ඔක්සිජන් මාස්ක් එක දාගන්නවා. ඊට පස්සේ අනිත් එක්කනට උදව් කරා. එක විශේෂ දෙයක් මේ ධර්ම සාකච්ඡාදී පින් ගන්නවා. එතකොට හැමතිස්සෙම මනෝභාවයේ සහ මම අතුරුදහන් වීමේදී තම මනෝභාවය කියන එක වචනේ වැරදි වචන හොඳ නැහැ. මනෝභාව මනෝ ක්‍රියාකාරීත්වය සහ ඥාන අතුරුදහන් නම් තම සම්පූර්ණ ඥාන කියන එක එන්නේ. ඥාන කියන කියන්නේ තව ඒගෙන මසූත්‍ර මසක් වෙනවනේ අනේ කර්මකර අපිට කියලා දෙන්න බෝම්පින් ඒ මාතෘකාව කතර මේ අසංග මහත්මයාට බුදුසරණයි සාදු සාදු සාදු බෝම්පින් සතිතුමනේ අසංග මහත්මයාට බෝම්පින් හොඳයි මම සිස්ටර් චන්ද්‍රාණි ජොමින සිස්ටර් චන්ද්‍රාණි ඒ කාරණාවන් සම්බන්ධයෙන් ඔබතුමීගේ අන්තිම අදහස් දැනගන්න කැමතියි දැන් බොහෝම හොඳ කරුණු රාශියක් ඉදිරිපත් වුණා යෝනිසෝ මනසිකාරයයි විපස්සනාවයි විපස්සනා ඥානයි ඒ පිළිබඳව ඒකට මම ඉච්චර ඉහළට නොගිහින් අපිට මුලින්ම උගන්නපු දේ හැමෝටම මම ප්‍රකාශ කරන්න කැමති අපිට මුලින්ම කියපු මේ තමයි යෝනිසෝ මනස්කාරය ඇති වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න එක. විපස්සනා කරන්නේ කොහොමද? යෝනිසෝ මනස්කාරය ඇති වෙන්නේ කොහොමද? එතකොට වනවාසී භාවනා යෝගී වෙන්නකොට මුලින්ම ගන්නන දෙයක් තමයි වයිස ටෙන්ෂන් කියලා කියන්නේ යෝනිසෝ මනස්කාරය. කොහොමද අපි යෝනිසෝ මනස්කාරයක් හදාගන්නේ? එතකොට දැන් මට කවුරු හරි බනිනවනම් මගේ අවධානයේ එළියට නම් යන්නේ මේ මිනිස්යා මොකෝ මට මේ බනින්නේ කියලා නම් යන්නේ අයෝනිසෝ මනසිකාරය. එතකොට එයා බනිනකොට ඇතුළතට ඇවිල්ලා අයියෝ මේ ඇතුළේ කෙනාට දැන් කියන්න ගිහින් මොන නරක වචනයක් කියයිද දන්නේ මොන මේ ආයුධයකින් ගහයිද දන්නේ එහෙම නැත්නම් සිතුවිලි රාශියක් හදනවා. ඔන්න ඔය දැකීම තමයි අපිට ගැන්නේ පළවෙනි යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ ඇස් කන්නාසෙ එළියට ගැටෙනකොට අපිට ඒකෙන් ඒක ඉවත් කරන්න දැන් ඒක වෙනස් විදිහකට පිළිම මම කිව්වා අර විඥානීය නැවතිනවා කියලා මනෝ නැවතිනවා කියලා. එතකොට අපි පටන් ගන්නේ ඒක නැවතින් ඉස්සෙල්ලා සම්මුති සත්‍යෙකින්. එතකොට මට බනිනවා නම් මම ඒක කොහොමද ඇතුළට බල්ලෙක් බුරනවා. ඒ ලෝකේ අපිට වෙනස් කරන්න බෑනේ. අපි අවධානය යොමු කරනවා ඇතුළට. මගේ හිත බල්ලබුරණ එකට කලබල වෙන්නේ නැහැ. ද්වේෂය ඇවිල්ලා කීති ගිහිල්ලා බණිනේ. එතකොට අපිට හදාගන්න පුළුවන් මේ ඇතුළට. එළිය බල්ලබුරණ එක නවත්තන්න බෑ. එතකොට අපි මුලින්ම ඉගෙන ගන්නේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ආකාරය. එතකොට අපි යෝනිසෝ මනසිකාරයේ නැතුව භාවනාවට බහින්න බැහැ. අන්තිමේදී ඔක්කොම අතහැරලා යනවා. මොකද බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පාරුව නිතියන්න කියලා. යනකම් අපිට පාරුව ඕනි. ඔය හැම එකක්ම ඕනි. එතකොට අපි යෝනිසෝ මනසිකාරය තමයි මුල් පදනම කරගන්නේ. එතකොට අපි ඇතුළතට ඇදලා ගන්න ඕන හිත ඇදලා ගන්න. ඒ කොහොම කරන්නේ යෝනිසෝ මනසිකාරය? ඒ කියන්නේ අපි වයිස් ටෙන්ෂන් කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා ඉංග්‍රීසියෙන් අපි යොමු කරන්නේ වයිස් ටෙන්ෂන් නේ අන්වයිස් ටෙන්ෂන්. එතකොට අන්වයිස් ටෙන්ෂන් නැත්නම් අයෝනිසෝ මනසිකාරය කියන්නේ ඉන්නේව ගැතිලා පංච පාදානස්කන්ධ හදලා ඉව ඇල්ල මම හදලා දුක්ඛ කරගන්න. ඒකෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඇතුළතට යොමු වීම තමයි යෝනිසෝ මනස්කාරය. එතකොට අපි ඇතුළතට යොමු වෙලත් ඇතුළේ ඉතින් අපි යන්න පුළුවන් ලොකු කතන්දරවල. ඒ වචනයයි කයයි වස් කරන වැරදි අපි තාවකාලිකව නවත්වගන්න. හිත ඔහේ යන්න පුළුවන්. තාම අපි හිත පිරිසිදු කරලා නැහැ. එතකොට අපි විපස්සනාවට එන්නේ අන්න එතන. ඒ කියන්නේ විපස්සනාවට එන්නේ ඉස්සලා කරුණු රාශියක් ඇති වෙනවා. මොකද විපස්සනා කියලා කියන්නේ ඇත්තටම මේ නාම රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමේ ශක්තිය. එතකොට අපිට නාම රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එහෙම ලේසියෙන් බලන්න බෑ. අපි මුලින්ම දකින දේ තමයි හුස්ම නැති වෙලා යන්නේ. හුස්ම අල්ලගෙන ඉන්නවා හුස්ම නැති වෙන. අපි උත්ෙන්දි කියනවා නාම රූප පරිච්ඡේද ඥානි. ඒ විපස්සනා ඥානය. ඊට පස්සේ අපි තේරුම් යනවා දැන් මේකින් එක යන හැටි විපස්සනා කරන්න කොහොමද කියලා. එතකොට අපි කය අතාරිනවා, ඊළඟට අපි වේදනාව අතාරිනවා, චිත්ත අතාරිනවා, ඊළඟටයි ධම්මානුපස්සනාවට යන්නේ. ධම්මානුපස්සනාව කියලා කියන්නේ අන්න නියම විපස්සනා. දැන් ඉතින් තමයි උදේවේ බාංග පය අතිනෝ නිබිතා මුච්චත සම්මෙතා වගේ ඥාන පහළ වෙන්නේ. ඒ කියන්නේ සෑම නාම රූප අංගයකම චන්දි රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම නැත්නම් මේ කය කොටස් 10 මේ හැම එකකම අනිච්ච දුක් ත්‍රිලක්ෂණය දැකීමේ ශක්තිය. ඒක අපිට උගන්නපු විදිහයි මම මේ කියන්නේ. යම් ප්‍රයෝජනයක් තියෙනවා නම් තේරුම් ගන්න තේරුම් ගන්න. සාදු සාදු සාදු. බොහොම පිංචිස් යන්දානේ. මයිකේ මිකෝ ගන්න හොඳයි. තේරුම් ගන්නයි හොඳයි. කල්ලාන් මිත්‍රෙන්ට නැවතත් යොමු වෙනවා. ඉස්සෙල්ලාමට හොඳ ප්‍රශ්නයක් අහන්න මාත්‍යා යොමු කරා. ඉතින් කල්ලාන් මිත්‍රෙන්ට තම තමන් තියෙන විදිහට ප්‍රශ්න යොමු කරන්න. ප්‍රශ්නේ හම් ප්‍රශ්න නම් වටිනවා. තේරුම් ගන්න. තේරුම් ගන්නයි ගලොත් මාත්‍යා සත්‍යදිතුමා චන්ද්‍රානි. මගේ ඒතරම්ම මේ experience එකක් නෑ භාවනාවට. භාවනාවට අලුතෙන් යොමු වෙන කෙනෙකුට කුරුසුමක් නැතුව තනීම කරගන්න පුළුවන් යම් කිසි උපදේශයක් දෙනවා නම් බොහොම කිසි දුරස්. හොඳයි මම සිස්ටර් චන්ද්‍රාණී යොමු වෙන සිස්ටර් චන්ද්‍රාණී ප්‍රීති මහත්මයා යොමු කළ බොහොම සාධාරණ ප්‍රශ්නයක්. භාවනාවකට යොමු වෙන කෙනෙකුට අලුත් කෙනෙකුට ආරම්භක උපදේශයක් ඇරෙයි මේ වන් වන්ඩ පෙර දෙන්න පුළුවන් කටි උපදේශයක් මූලික වශයෙන් ලබා දෙන්න කියලා සලකනවා. මුලින්ම කියන්න පුළුවන් දේ තමයි අපි මේ ධර්ම දේශනාවක් හරි බණක් හරි අහන එක. ඒකට අපි ඉස්සෙල්ලාම සීලේ පිළිපිනවා. ඒ කියන්නේ වචනයයි කයයි නවත්ත ගන්න අපි කියනවා වීරමණී සීලේ පිළිපිනවා කියලා. වීරමණී සීලේ පිළිපිනවා කියන්නේ මේ වචනේ කයින් කරන වැරදි ටික භාවනා කරන අවස්ථාවෙදිව නවත්ත ගන්න. එතකොට අපි ඒක අරගෙන ඕනනම් හොඳ ධර්ම දේශනාවක් අහන්න, එහෙමත් නැත්නම් හොඳ සූත්‍රයක් කියවන්න. එතකොට තමන් තෝරගන්නවා මොකක් හරි භාවනා අරමුණ. අපි හිතමු කායානුපස්සනාව, ඒකට අදාළ සූත්‍ර ඕනි තරම් තියෙනවා. මම හිතන්නේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන අන්තිමටම ආනාපාන සති භාවනාව පෙන්නුම් කරලා. ඒ වගේ අපිට පුළුවන් අපිට සුදුසුයි කියලා හිතන කම්මස්ථානය තුරට. එච්චර දුරටවත් ගිහින් නැත්නම් අපිට පුළුවන් අපේ හිත සාම ඉමේ බුවනවා. ඒක මෙල්ල කරගන්නේ කොහොමද කියලා අපිට පුළුවන් එතන මෙල්ල කරගැනීමේ අරමුණු හැටියට අපිට ගත හැකි මේ මං කියන්නේ යෝනිසෝමනසිකාරය කියන්නේ ඇතුළතට අවධානය යොමු එක. අපි ගන්නවා හුස්මට අවධානය තියන් ඉන්න පුළුවන්ද කියලා. ඔච්චර වෙලා අපි හුස්මක් අරගෙන ශරීරය තුල ගෙනියනවා, ඒක එක එක තැන් වලට ගෙනියත හැකිද, කොයි ආකාරයේද කියලා මේකට හොඳ විදියට විස්තර කරලා තිනවා ජන්මී ධම්මදාරෝ කීපින් ද බ්‍රෙස්ටින් මයින් කියන එකේ දෙවෙනි පරිච්ඡේදය. ඒකේ මහත්මයට ඒක කියෝතයි. පියවරෙන් පියවර යහමඳුරෝ, ඒ හාමුදුරන්ගේ ගෝලී මගේ ගුරු නාන්ත කෙනෙක්. ඒ හාමුදුරුවෝ පෙන්නනවා පියවර කීපයක් හිත ඇතුළත තියාගන්න. එතකොට අපේ හිත මේ ආයතන හයට ගුවන්නේ හුස්මත් එක්ක යහට මෙහාට යනවා. ඒක කරලා ඉවර වෙලා අපි උත්සාහ කරනවා මේ ආයතන අය අපි කොහොමද මෙල්ල කරගන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා හැට යොමු වෙනවා බලනවා එහෙන් තේරෙවෙන් අපිට පංච උපාදානස්කන්ධ හැදෙනවද, කනට යොමු වෙනවා ඇයෙන ශබ්ද වලින් උපාදානස්කන්ධ හැදෙනවද, දැනීම් තුනක් අපි තියෙනවා නහයයි කයයි දිවයි කියන දැනීම්. ඒවෙන් අපිට උපාදානස්කන්ධ එනවද, ඊළඟ හිතට යොමු වෙලා බලනවා සිතුවිලි වලින් එනවද. එතකොට මුලින්ම මේ කොටස කරු අපි සෑහෙන අර ෆවුන්ඩේෂන් එකක් දාලා තියෙන්නේ. එතකොට මේ මහත්මයාට මේ මූලික වශයෙන් කිව්වේ ආරම්භක භාවනා කරන කෙනෙක් හැටියට. ඊට පස්සේ පුළුවන් බුද්ධානුස්සති භාවනා වගේ මෙත්තා භාවනා වගේ කරලා ඊට පස්සේ යන්න පුළුවන් ආනාපාන සති. මොකද ෆවුන්ඩේෂන් එකක් ඕනි. සද්ධා විවිධ සති සමාධි පඤ්ඤා කියන පහ තුල තමයි මේක දිනු වෙන්නේ. ඒක තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල මුල්ම පහ. ඕක දිනු වෙන්නේ අපිට තියෙන්න ඕනි සති හරි සමාධි හරි තමයි අපි ඇදලා ගන්න. ධ්‍යාන වලින් යනවා නම් සමාධිය සතිය මුල් කරගෙන යනවා නම් අපි අරගන්නේ සතිය. ඒකෝට ඒ දෙකෙන් එකක් ඉස්සෙල්ලා තීරණය කරගන්න කොයි එකද ගන්න කියලා. ඊට පස්සේ ක්‍රමයෙන් සමු උත්සාහ කරන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක් ලැබුණාම ප්‍රශ්න කරලා දැනගන්න මේ ඒවා දැන් අපි report කරනවා කියන්නේ අපි භාවනා කරනකොට බලන්නේ හොඳ නරකක් නෙවෙයි. අපි මෙතන කවුරුවත් නැහැනේ හොඳ නරක වෙන්නේ. අපි බලන්නේ අද මොකද්ද සිද්ධ වුනේ. අවදානී දීවද ආයතන හයට එහෙම නැත්නම් සංස්මිතියන් හිටියද අන්නේ ඉවයි report කරන්නේ. එතකොට අපිට පුළුවන් දැනගන්න මෙයාට මේ කම්මස්ථානේ සුදුසුද නැද්ද කියලා. මම තව කෙනෙකුට යොමු වෙන්න ඉඩ දෙන්නම්. තෙරුවන් සරණයි සිස්ටම් දැන්. හොඳයි. තවත් කල්‍යාණ මිත්‍රින් තවත් ප්‍රශ්න තියෙනවා ඉදපත් කරන්න. තවත් ප්‍රශ්න තියෙනවද කල්‍යාණ මිත්‍රින්ට? හොඳයි. ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකම් අර මම කලින් කතා කියපු එකේ ඉතින් ඒ කතාව ඉවරුන්නේ නැහැ දලුවත් මහත්මයා. ඒකේ තවත් ඉඩක් තියෙනවා. මම හිතන්නේ ඒක තව පැහැදිලි පොඩ්ඩක් කරගන්න සමහර අවස්ථාවක් ඇති වෙයි කියලා හිතනවා. දැන් ඉතින් මට එහෙම සක්මන් භාවනාවක් කරන්න කියලා උපදෙස් ලැබුණා. ඉතින් ඒක ඒ විදිහට මම ඉතින් සාමාන්‍යික අමුතු උපදේශකුත් නෙවෙයි. ඉතින් සක්මන් භාවනා කරනවා. ඉතින් ඒක කරලා ඇත්තට මෙහෙම කරනකොට ඒක ප්‍රතිච්ඡේදයක් තමයි. දැන් මේ අපි දැන් මේ අපිට දැන් මේ මම සමා වෙන මේ සාකච්ඡාවයි පොඩ්ඩක් මම දන්නේ මේක වෙන කම ඒ තමයි සම්බන්ධත ඇති. දැන් රූපයක අනිත්‍ය දැන් මේ කියන්නේ අපි දැන් ඔය අද කතා කරපු විදිහට ඒ දේවල් විදර්ශනා වශයෙන් දකින්න එක ටිකක් රළු වශයෙන් කියලා හිතනේ. ඒ කියන්නේ දැන් අපි දැන් මෙතන මොකක් හරි දෙයක් දැකලා ආයි හිතේ අදහස තියෙනවා මේක මෙතන තියෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ ඒ ඊ සියුම් තත්ත්වයක උනත් ටිකක් අමාරුයි. දැන් අර ඇහෙන දෙයක් ඊට ටිකක් ලේසි, අර දැනෙන දෙයක් ඊටත් ලේසි වගේ හිතුණා. ඒක දැන්නේ මට එහෙම කවුද දුන්නේ. මොකද මට එහෙම හිතුනේ දැන් අර සක්මන් භාවනාව කරනකොට ටිකක් අර දැන් හරියට ඒක ටිකක් වෙලා වැඩිපුර කරලා හිතුව සිතුවිලි ගොඩාක් අඩුවලා නැතුනකොට හරියට නිකන් අර මේ එළියෙන් කෙනෙක් තව කෙනෙක් සක්මන් කරනවා බලනවා වගේ අන්නේ වගේ තමයි ඒක දැනෙන්නේ. එතකොට තේරෙන මේක කකුලක් අයින් වෙලා අනිත් එකට යනකොට අර මේ ඇති වෙන ඒ දැනීම ඒක ඇතිවීම නෙවෙයි ඇතිවෙච්ච දේ විතරයි දකින්නේ. ඊට පස්සේ ඇතිවෙච්ච දේ ඉතුරුවක් තියෙන්නේ නැති වෙන්නම විතරයි තියෙන්නේ. වෙන මුකුත්ම වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ වගේ දෙයක් දැනුණාම ඒක මේ සාමාන්‍ය අනිත් දේවල් වලට බලනකොට පේන්නේ නිකන් මේක මේ අර අපිට දැන් මේක කරන්නේ මම දැන් සත්‍යතුමාට සඳහන් කරා උපාද ස්ථಿತಿ භංග කියලා. මම දැන් නැහැ මට නම් ඒ තුනක් කියලා උපාද කියන්නේ දැන් පේන්නේ තියෙන එකක් තියෙනවා ඕක නෑ. ඒක ඉතුරු වෙලා තියෙන නැති වෙනම විතරයි කියලා වගේ. ඉතින් ඔහොම ඔහොම එහෙම පේනවා. ඉතින් දැනෙනවා. මේ ඉතින් මම ඉතින් බොහොම සන්තෝෂන මට හිතෙනවා මේ දැන් මේක ඔක්කොම දැනගෙන තමයි කියලා. පස්සේ ඉතින් මම ගිහිල්ලා කිව්වා මේ මේමයි මේ මම ඉතින් කතා කරා. ඊට පස්සේ ඉතින් කතා කරලා ඉතින් මේම කිව්වා මට මෙහෙම හිතුණා කියලා මේ මේ ස්පර්ශ නැති එහෙම දැක්ක කියලා. ඊට පස්සේ කිසිම මේ දෙය මෙඩියට් පුත් එක ගැන කිව්වේ නෑ. ඒක ගැන ලොකු දෙයක් කියලා ඉතින් මොකද වායක උප දැක්ක කියලා දැන් ඇති වැඩේ මොකද්ද කියලා. ඉතින් මේ මම මොකද ඔක දැක්කේ කියලා දැක්ක කියලා ඇති ඔයගේ තිච්ච ප්‍රයෝජනේ මොකක්ද කියලා. ඉතින් මේ ඊට පස්සේ ඉතින් මට නෑ ඇත්තටම මම ඇහුවේ දැන් මේක මම දැක්කදී හරිද කියලා මම ඇහුවේ. ඊට පස්සේ මේ කිව්වදී මේ මේ දැක්කදී හරිද කියලා කිව්වා ඔයාටම හොයාගන්න පුළුවන්. ඔය දැක්කේ මොකටද කියලා හොයාගන්න පුළුවන් නම් ඔය විදිහට දැක්කනම් ඔතනින් නිපිටාව ඩිස්පෂන් එකක් එන්න ඕන කියලා. එතකොට ඒක ඇති වුණා කියන්නේ ඔය කැමති දේවල් කොච්චරක් අයින් කරන්න පුළුවන්ද ලේසිද කියලා බලන්න කියලා. ඉතින් අර මට කියන්න උනේ ඒක එහෙම බලනකොට ඇත්තටම මට කලින් හිතාගෙන හිටපු දෙයක් නම් නෙවෙයි මේ මාර්ගයේ ඉස්සරහට තියෙන්නේ කියන එක කියන්න ඕන. මම හිතාගෙන හිටපු එකට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක් තියෙන්නේ මේ. සමහරවිට මම හිතන්නේ භාෂා ප්‍රශ්නයක් දැන්නේ නැහැ. මේ විදර්ශනා ඥානය කිව්වම අපිට එක එක මේ අර විශාල ඥාන වගේ එනවා කියලා හිතනවා. නමුත් අන්තිමට එහෙම තත්ත්වයක් නෙවෙයි කියලා හිතනවා. ඒ මං හිතපු දේවල් නම් නෙවෙයි කියන එක කියන්න ඕන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දිලුක් මහත්මයා. බාසත්තිතුමනි මේ දිලුක් මහත්මයා කිප් කරනවන්. ඒක ප්‍රඥාව තමයි. ඒ මගේ මං කලින් හිතපු සංකල්ප නෙවෙයි. සංකල්ප වලට හරි වෙරිද්දා ගන්න එක නෙවෙයි. ඒක වෙන්න විදිහක් නැහැ. මොකද ඒ සංකල්ප කියන එක අතීතේ මං හදාගත්තා. අදා අතීතයට හදාගෙන මට දඟුවක් වෙලාට උන ඔප්පු කරගන්න. අනුන් ලව ඔප්පු කරවගන්නකොත් ඕන වචන වලට දාලා ඔප්පු කරගන්නටත් ඕන. අනේ ඒ නිසා යෝනිසෝ මානසිකාරයෙන් තමන් මේ මුකරන්න ඕන. අර දැක්ක දේ අර ප්‍රතිවේක්ෂා ඥානය කියන්නේ ඒක. ප්‍රතිවේක්ෂා ඥානය හරහා යෝනිසෝ මානසිකාර දාන්න. මොකද මොලේට ඕන නැත්තම් මේක මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. ඒ නිසා තමයි අර දැන් අර කල්‍යාණ මිත්‍රයා කියේ අර ගුරුවරයාට කියනවා කියලා රිපෝට් කරනවා කියලා. ඒ ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ අන්නේ වගේ තමයි. ඒ වචන වල දැම්මහම මට සෙටල් එකක් වෙනවා. ආ මේක නේද කියලා. නැත්තම් අර කලින් දැනගත්ත දේ ඒ ක්‍රියාවලව ඔප්පු කරවන්න හදනවා නෙවෙයි භාවනාවේදී සිද්ධ වෙන්නේ. මොකද හැම දෙයක්ම අලුත්. දකින තන කොලේ පව අලුත් වෙනවා. මුල්ම වතාවට ඊට පස්සේ දකින්න. ඇත්තට වේදනාව පවා දකින්නේ මුල්ම වතාවට. ඒ වේදනාගෙන කියපු නිසා මේ කියන්නේ දැන් ධම්මානුපස්සනාවේදී ඡන්ද දකිනකොට වේදනා ස්කන්ධයක් දකින්නවා. ඒක අන්තම් මතකිතේ දැනීම සඳහා අවබෝධය සඳහා ඊළඟට ඒකේ මම ඒ කතා දෙකක් හිතන කියලා ඊළඟට අර දැන් මේ කාලේ භාවනා කරනකොට මගේ වන්දනීය වූ ගුරුතුමා කියන හොඳ දෙයක් තියෙනවා. මටම කියනවා නෙමෙයි නමුත් කට්ටියට ඒ සත්සංගයේදී ඔක්කොටම කියන දෙයක් තියෙනවා. මේ කාලේ 2016 කියලා හිතාගන්නකෝ. හැමදාම එකම වෙලාවට වාඩි එක තැනක වාඩි වෙන්න ඉගෙන ගන්න ඕන ඉස්සෙල්ලා. ඒක අවශ්‍යම දෙයක්. ඒ නිශ්චල වාඩි විල්ල ඕනම පස්සේක ඕනේ. ඒ නිශ්චල වාඩි විල්ල තියාගන්න එකම වෙලාවට තියෙන ඔක්කොම ඉලෙක්ට්‍රොනික සිස්ටම් නතර කරලා දාන්න. එලා එක තැනක කියලා කිව්වද? එක තැන එකම තැනක කියලා කිව්වද? same place කියලා කිව්වද? ඔව් ඔව් ඔව් ඒක හොඳයි. මුල් හරියදී ඒක හොඳයි. same place. අර කලින් අහපු කල්යාණ මිත්‍රයාට මේ මගේ ගුරුතුමාගේ පණවිඩයක් හොඳයි. මා ගුරු නැමෙන්නේ. මෙලුමක් ගෙනත් දෙනවා ඒක. එතකොට ඒ එකම තැන වාඩි වෙන්න ඉගෙන ගන්න. එකම වෙලාවට වාඩි වෙන්න. එතකොට ඊළඟට අර මන යෝනසෝමනසිකාර ඔන්න ඕනලා ඕන වෙලාවට සමවන්නොත් එන්නේ අදිෂ්ඨානෙකුත් තියාගන්න ඕන මොන කරදරේ ආවත් ඒ විලාට මම එතන ඉන්නේ ඒකට යනවා කියලා. ලේ දහදුනොත් මම එතෙන් යනවා අඩු ගානේ වාඩි වෙලා හරින්න වෙලාවට. සද්දනම ජීවිතයේ අනුසුදායක ලක් නොවේ. ඒ අදිස්ථානේ තියා. ඊළඟට ටෙලිෆෝන් වැදුනත් මොනවා වුණත් ඒක ටැන්ස් කරන්න ඇවිල්ලා. ඒ කාරක අපිටම සමහර විට දරුවා මහත්මයා නෝන මහත්මයා ගෙදරින් ගිහිල්ලා එකට පණ විඩයක් එන්නේ තියෙනවා එහෙම නොත් එහෙම ඒ වගේ කීම තියෙනවා නම් කෙනෙකුට පවරන්න මම මෙන්න මේ විනාඩි 10 මම මෙහි බාඩි වෙලා ඉන්නවා ඔයා මේකන අවධානය යොමු කරන්ට මේ ටෙක්ස් මැසේජ් එකත් නැත්තම් පණ විඩයක් ඒ පොඩක් අවධානය යොමු කරගෙන ඉන්න මොකද ඒ වගේ කීමනකොට නැත්තම් හිත දෙන්නේ නැහැ කියන ඒ නිසා එතකොට ඒ අදිස්ථාන පූර්වක බව තියෙන්නට ඕන ඊට පස්සේ එහෙම කරලා තමන්ට තමන් ආදරෙයි මම මට ආදරේ නිසා මේක කරන්නේ කියලා මමට ආදරේ නිසා මේක කරන්නේ කියලා ඒ වාඩි වෙලා ඒ අර කලින් කියපු හැටියට ආස්වාස ප්‍රසවාස හොඳක් ආයත හොඳයි සරුව ආස්වාස ප්‍රසවාස හොඳයි ඒකේ ඔය මුල්ම හරි මොන්ටිසෝරි ඒ ටික හොඳයි බුදුසරණයි අපි මේ සූත්‍රයේ ගැන අදින්ගක් එකකටින් උත්සාහ ගන්න ඕනේ නේද බුදුසරණයි හොඳයි මම ප්‍රශ්නයක් අහන්නම් ශ්‍රීමති මහත්මිය ඔබතුමියට පුළුවන් විදිහට මේකට කතා කරන්න ඊට පස්සේ අපි නැවතත් සතුතුමාට යොමු වෙනවා ශිෂ්‍යයන් දැන්පත් යොමු වෙනවා මේ විවේකය ගැන කතා කරන අවස්ථාවේදී කාය විවේකයේ චිත්ත විවේකයේ උපරි විවේකයේ කියන වචන තුන පාවිච්චි වුණා සාකච්ඡා තුළ දැන් පසුගිය දවස්වල අවිත භාවනාවන් වල නිරතලා ඉන්නකොට මේ විශේෂම ආජම් බ්‍රාහ්ම පැහැදිලි කර දෙන පිළිදෙඩ භාවනා කරපු පුදසක් පිටකට අර කයි සැහැල්ලුව බොහොම හොඳින් ඇති වෙන අත්දැක්කා. එතකොට ඇත්තටම චිත්ත සැහැල්ලුවක් ඇති වෙන බවත් පේනවා. එසේ නමුත් සම්පූර්ණ වශයෙන්ම නෙමෙයි කියන බවත් කියන්න ඕනේ. අර හිත තව නැවතත් වෙනත් ලාමක සිතුවිලි කරා සිත දුවන බව දුවන දීම නතර වුණේවත් නැහැ සම්පූර්ණ වශයෙන් කාය විවේකය තුපමණේ. එතකොට සත්‍යතුමා අද සාකච්ඡා තුළදී කිව්ව ඒ සම්බන්ධතාවය දැන ගැනීම හොඳයි කියලා මට හිතුණා. කාය විවේකය, චිත්ත විවේකය සහ උපදි විවේකය. සත්‍යතුමා කිව්වා උපදි විවේකයත් නම් කාය විවේකය සහ චිත්ත විවේකය ඇති වෙනවාමයි කියන දේ. මෙන්න මේ ඒ කියපු කාරණාව ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද? කරන්න පුළුවන්ද ශිෂ්‍යයන්? මේ සමාවෙන් ශ්‍රීමති මහත්මිය ඔබතුමියට තේරෙන විදිහට ඊට පස්සේ අපි සිත් ජන්දායන්ට යොමු වෙලා පසුව සත්‍යතුමාට නැවත යොමු වෙනවා. නැවත සූත්‍රයට ගෙන්නයි මම මේ ප්‍රශ්නය විශේෂයෙන් හදන්නේ. සර්වන් සරණයි. බොහොම පිං සත්‍යතුමා සිත් ජන්දානිත් දු සම්මදනාතම විවිධාකාර විදිහට අපිට අදහස් ඉදිරිපත් වුණා ප්‍රයෝජනවත් අදහස්. ඉතින් ඇත්තටම කාය විවේකය වශයෙන් කියලා කිව්වහම කයට විවේකයක් දීම දැන් බාහිර කටයුතු වලින් ඈත් වෙලා දැන් අපි අහලා තියෙනවා නරණ්‍ය ගතවවා ශුන්‍යාකාර ගතවවා රුක මුල ගතවවා කියලා. එතකොට ඒ වගේ එක තැනකට තැන්පත් වීම තැන්පත් වෙලා තමන්ගේ ශරීරයේ බාහිර වැඩ කටයුතු වලින් ඈත් වෙලා හිත තැන්පත් කරලා යම් කිසි කර්මස්ථානයකට සිත යොමු කරනවා. ඒ සිත යොමු කරලා ඇත්තටම මම මේ අදහස් කරන විදිහත් මම කරන විදිහත් එහෙම ඒ ආකාරයට කර්මස්ථානයකට හිත යොමු කිරීමෙන් හිතේ තියෙන නීවරණ ටික දුර වෙන අවස්ථාව දක්වා කර්මස්ථානයේ හිත හඳවාගෙන ඊළඟට ඒ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ආදී වශයෙන් වෙන සමාධි මේ අරමුණු එහෙම නැත්නම් ධාන මට්ටමට හිත පවත්වා ගන්න. ඒ කියන්නේ නීවරණ වලින් තොර විතක් කාමච්ඡන්ද ව්‍යාපාද උද්දච්ච කුච්ච තින මිද්ද ආදී වශයෙන් වෙන නීවරණ වලින් හිත හැකියතා දුරට දුරු කර ගැනීම මම හිතන්නේ චිත්ත විවේකයේ කියන එක. ඒ ආකාරයට කරනකොට හිතේ රාග දේශ මොහ ආදී කෙලෙස් එන්නේ නැහැ. ඒ වෙනුවට තමයි අර සමාධි නිමිති විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ආදී වශයෙන් එන්නේ. එතකොට ඒ මට්ටමට එනකොට සත්‍යීයතුමත් පැහැදිලි කරා ඒ උපදි විවේකයේ තියෙනකොට කාය විවේකයත් චිත්ත විවේකයත් එනවා කියලා. ඒ ආකාරයට තමයි මම ඒ විවේක ගැන අවබෝධ කරගෙන ඉන්නේ. තෙරුවන් සරණයි. හොඳයි. වෙනත් කල්යන මිත්‍රෙන් තියනවාද ඒහා සම්බන්ධ කර හෝ සූත්‍ර ආශ්‍රිතව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපි අවසන් කොටස් වලට යොමු වෙලා තියෙන කාලේ අතීත අවසන් කොටසට වගේ කාටවත් වෙන ප්‍රශ්න නැද්ද සම්බන්ධ වෙන කල්යන මිත්‍රෙන්? හොඳයි. ශාන්ති මහත්මිය නවසීලන්තයෙන් සම්බන්ධ වෙන ඔබතුමිට මම යොමු වෙනවා. ප්‍රශ්න වෙන තේරුවන් සන්නයි. ඇත්තටම ගෙසිය සතියකට සහභාගී වෙන මා සහභාගී වෙන්නේ නැහැ. ඒක ඉස්සර සතියක් මම හිතන්නේ සහභාගී වෙන්නේ නැහැ. අද අපිට ටික ප්‍රමාද වෙලා පටන් ගත්තේ. ඒ වුණත් බොහොම හොඳ සාකච්ඡාවක් කියලා මට හිතෙනවා. අර සත්‍ය දීතුමයි සිස්ටර් කන්ගානිය තුළ හැම දෙනාම හොඳ විදිහට ඒ කාරණා කියලා දුන්නේ. අර කවුද මේ සමාවෙන්න මේ සිස්ටර් චන්ද්‍රාණිය අර කිව්වේ නම පළවෙනි ධම්මවිජය මේකයි කියලා. අර භාවනා කරගෙන යනකොට ඊට පස්සේ රෝසීති විවිලි වලින් වෙන් වෙලා ඊට පස්සේ ආයමත් ඔක්කොම කන වැඩ කරන හැටි ඇස වැඩ කරන හැටි ඒ සේරම ආපහු වැඩ කරන හැටි දැනෙනවා කියලා. ඉතින් දැන් මම ওই විදිහට මට අර කෙනෙක් උපදේශක් දීලා තිබුණා සෙල්ලම පූර කොට කරලා ඉන්න භාවනා කරනවා නම් කියලා. ඇත්තටම මම එච්චරම භාවනාවට යොමු වෙලා නැහැ. එකක්මයි කරන්නේ පූර කෘත්‍යයට භාවනාව යොමු වෙලා ඉඳලා ඊට පස්සේ භාවනා කරන්න පටන් ගන්න කියලා. ඉතින් ඒ විදිහට කරගෙන යනකොට ඉතින් ගොඩාක් වෙලාවට දැන් ඒ හිත ඒකාග්‍රතාවයද මම කියන්න දන්නේ ඒ සිතුවිලි වලින් වෙන් වෙනවා. වෙන් වෙනා ඊට පස්සේ හිස් සිතුවිල්ල. උස්ම ගැනීම දැනීමකුත් නැහැ. හිතේ සිතුවිලිත් නැහැ. කාමසකම් ශූන්‍ය බවක් වගේ දැනෙන. මොකද්ද කියලා ඒක මට දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි හැමදෙනා. තෙරුවන් සරණයි. එහෙමනම් මම ශිෂ්ඨ චන්ද්‍රාණි යොමු වෙනවා. ශිෂ්ඨ චන්ද්‍රාණි ශාන්ති මාත්මිය නවසීලන්තේ සම්බන්ධ වෙන්නේ. එතුමියව ප්‍රශ්නෙත් එක්සත් රාජධානිය සම්බන්ධ ශ්‍රීමති මාත්මිය යොමු කරපු ඒ අදහස් පිළිබඳවත් ඔබතුමීගේ අදහස් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. හොඳයි. ඒ මහත්මිය දැන් කම්මට්ටානයක් අරගෙන භාවනා කරනකොට සිත සමාධි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒක තමන් අඳුනා ගැනීම තමයි අපි කියන්නේ ධම්ම විචේ කියලා. එතකොට ඒක මේ හිස් බවක් ඒ විදිහට නෙවෙයි. අපි ඒක හඳුනා ගන්නවා මේ කරුණු හේතු වුණ නිසා තමයි මේ වුනේ. අපේ ආයතන හය ගැටෙන නිසා තමයි අපිට උපාදානස්කන්ධ හැදෙන්නේ. උපාදානස්කන්ධ හැදින්නේ හැදිලා ඒක තවත් එහාට යන්නේ ලෝභ ද්වේෂ මෝහ මුල් තුන උඩ. එතකොට අපි දැන් සමාධියට එන්න නම් ඔය කරුණු ක්‍රමයෙන් නැවතිලා යන හැටි දැන් ඒකයි ඔය මේ රිපෝට් කරනකොට ගුරුනාන්සලා ඉලෝ ගන්නවා. ගිහිල්ලා භාවනා කරන්න. මොකද ඒ රිපෝට් කරන විදිය අහනකොට තේරෙනවා මෙයාට මේ කරුණ වැටහිලා නැහැ. එතකොට දැන් සත්‍යදි මහත්තයා කිව්වා තමුන්ටම ඒක අවබෝධ වෙනවා කියලා. ඇත්තම ඇත්ත. ඒ කියන්නේ දැන් ඔතන මොකද්ද වුනේ කියලා තමුන්ට අවබෝධ වීම තමයි තාම වැදගත්. එතකොට තමුන්ට පේනවා නිවර්ණ නැති වෙන්නේ මෙන්න මේක නිසා. ආයතන හය ඒ කියන්නේ එතන කාය විවේකයක් ආවේ මොකද? ඊළඟට චිත්ත විවේකයක් ආවේ කොහොමද? එන්නේ ඒකද අපි තේරුම් ගත්තාම අපි එතකොට දැන් මේ වගේ ප්‍රශ්නයක් දෙනකොට කියනවා මෙන්න මේ කරුණ, මෙන්න මේ පාරේ, මෙන්න මේ පියවරවල් වල ගියාම මෙන්න මෙතනට එනවා. ඊළඟට අපි කියනවා, දැන් අපි කියනවා පන්සිල් ගත්තාම අපි කයින් හා වචනින් කරන වැරදි අදිස්ථාන කරනවා කියලා නවත්ත ගන්න. ඊට පස්සේ අදිස්ථාන සීලය අපි ඊළඟට අපි හිතමු ඉන්ද්‍රිය සංවර භාවනාවක් කරනවා. එතකොට අපිට පේනවා අපේ විඥාණය උපදින එක නැවතෙනවා. එතකොට මේ මහත්මියත් ওই විඥාණය උපදින එක නැවතිලා තියෙනවා. ඒ නැවතුණාම තමයි නීවරණ පහත් නැති වෙන්නේ. එතකොට අර හිස් බව කියපකයි උතන වැරද්ද. ඒ කියන්නේ එතන මේ හිත ගිහින් තියෙනවා. ඔය හිතේ තියෙන ලොකුම දුර්වලකම තමයි මොකක් හරි එකක් අල්ලා ගන්න හදනවා විඥානේ. ඒ කියන්නේ මොකක් හරි මේ දෙයක් එයාට මතු කරගන්න. එතකොට අපි මෙතන කරන්නේ එතන අපි ඒ ගත්ත කම්මට්ටහානෙම ඉන්නවා අපිට යම්කිසි ඥානයක් ඇති වෙනකම්. ඒකයි අපි විපස්සනා ඥාන කියලා කියන්නේ. එතකොට අපිට තේරෙනවා මේ නාමය, මේ රූපය, මේ කාම ලෝකේ, මේ කාම ලෝකේ අතහැරෙනවා, මේ ධ්‍යානෙදි කාම ලෝකේ අතහරිනවා, මේ ධ්‍යානෙදි රූප ලෝකේ අතහරිනවා. මේ ඒ කියන්නේ සම්මුතව තේරෙනවා එකකට එකක් සම්බන්ධ වෙලා යන ආකාරය. එතකොට මේ මහත්මිය හොඳයි, හොඳ උත්සාහයක් අරන් තියෙනවා. එතන ඇත්තටම ආවි පොඩි කාය විවේකෙකුයි චිත්ත විවේකෙකුයි. සන්තෝෂයි. තේරුම් ගන්න. තේරුම් ගන්න. හොඳයි. සේන මහත්මයාට, පියා බණ්ඩාර මහත්මයාට එහෙම ප්‍රශ්න තියෙනවද? කමල් මහත්මයාට? තේරුම් ගන්න දරතුමාට මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. හොඳයි. එයා පිස්ස චන්ද්‍රානි කියෝසේ විඥාණය උපදින්න එක නවතිනවා කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න කැමති. මොකද අනිත්‍යවත් එක පොඩි පැටලෙන ගතියක් තියෙන ඉතරේ විඥාණය කියන්නේ මොන විඥාණය උපදින්න එක නවතින එක වගේ දෙයක්ද කියලා තේරුම් ගන්න. සිස්ස චන්ද්‍රානි ඔබතුමීට යොමු කළේ ප්‍රශ්නේ බොහොම හොඳයි. පටිච්ච සමුප්පාදේ ගත්තොත් විඥාණය කියලා කියන්නේ සංස්කාර වලින් එන ප්‍රතිඵලයක්. එතකොට අපි මැරෙනකොට මේ ආයතන මැරෙන මොහොතේදී මේ ආයතන හයම අක්‍රිය වෙලා තියෙන්න පුළුවන්. මොළෙත් වැඩ කරන්නේ, ඇස් දෙකත් වැඩ කරන්නේ, කනත් වැඩ කරන්නේ. එතකොට මොකක්ද එන්නේ ඉස්සෙල්ලම? ගතිපුරුදු කර්ම. ගතිපුරුදු කර්මයක් මුල් වෙලා ඒකයි කියේ සංස්කාරපත්‍ය විඥාන. ගතිපුරුදු කර්මයක් මුල් වෙලා අපි එතන සුචිකිත්තක්, ඒ කියන්නේ නිමිත්තක් ඉදිරිපත් වෙනවා. අපේ ගතිපුරුදු කර්මීය භාවනා කිරීමට නැත්තං ඉතිසෝගතාව කියන එක. ওই වගේ දෙයක් නම් ඒකේ. සතුම් මරණ එක නම් ඒකේ. ඒකයි ගතිපුරුදු කියන්නේ. ඊළඟ තියෙනවා ආචින්න ආසන්න ගර්ක. ওই විදිහට ඒ කර්මයක් මුල් කරගෙන එන විඥානීය වෙනස්. නමුත් මෙතන අපි කතා කරේ ආයතන 6. ඒවැ ගෝචර රූප වලට යොමු වෙලා යැකීමෙන් නැති වෙන විඥානි. එතකොට අපි ආයතන ඉන්ද්‍රිය සංවර භාවනාවක් මෙතන සිද්ධ වෙන්නේ. ඒකයි මෙතන මූලික කරුණ. ඒක සිද්ධ වෙන්නේ අපි අපේ අවධානය සම්පූර්ණයෙන් ගෙනියනවා භාවනා කම්මස්ථානෙට. ඇවිදිනවා නම් ඒකට, එහෙම නැත්නම් වෙන කයේ මොකක් හරි කොටසක් ගන්නවා නම් දුක්ඛ සත්‍ය ගන්න ගත ඕනෙම කම්මට්ඨානෙකට ගෙනියන්න පුළුවන්. එතකොට ඒ කම්මට්ඨානෙ මුල් කරගෙන පළවෙනි පියවර තමයි ඒකේ රැඳී සිටීම. එතකොට අපිට තේරෙනවා ටික ටික ටික ටික විඥානයේ ආයතන 6 ඇතිවීම తాවකාලිකව නැවතෙන ආකාරය. මේකයි මට කියන්න පුළුවන් කෙටියෙන් තේරුම් ගන්න. තේරුම් ගන්න අසංග මහත්මයා. ඒ පැහැදිලි කිරීම ප්‍රමාණවත්ද? අපි සත්‍යතුමාටත් නැත්නම් යමු නම් එක තවත් අහගන්න පුළුවන් අසංග මහත්මයා. එනයි කියුදේ මේ ඉතන අදහස් කර දෙයක් මට පැහැදිලිුනා. මේ සත්‍යදිස්තුමාගෙනුත් අපි ගැන පොඩ්ඩක් තව අදහස් ගන්න දැනගන්න පුළුවන් නම් හොඳයි. තේරුම් ගන්න. හොඳයි. බුද්ධ සරණයි. මේ අපි සූත්‍රයට අදින්ක බහිමු. මේ දාසංග මහත්මාගේ ගැටළුවට අවශ්‍ය කාරණා කියවෙනවා. අපි හිතල බලන්ටත් ඕන පැටි තියෙනවා. එනිසා අපි උපදිවේකේ මේ සූත්‍රයට අපි ආයෙත් එමු. ඇවිල්ලා ඒගෙන අපි සාකච්ඡා කරනකොට හුඟක් ගැටලට ප්‍රශ්න වලට පිළිතුරු එනවා. ඒ නිසා වචන අර්ම අන්නොතෙන් තමයි මානසිකාරයට යන්න වෙනවා. කියන්නේ සමහරට මේ ධර්ම සාකච්ඡාවේදී මුකුත් මතක නැත්තම් උත්තේජනයක් පමණක් තියෙනවා නම් ඒක තමයි මේ හොඳම දේ හැටියට මා දකින්නේ. ඒක අපේ සූත්‍රයේ පිළිබඳ ඇහුන් නැති බවත් එනිසා කියන්න මේ භික්ෂුව ඉඳලා තියෙන කැලේට එක්තරා වන සන්දේක ඉඳලා තියෙන්නේ. කැලේට ගියා නෙමෙයි භාවනා කරන්න. උනන්දුවක් තියෙනවා. උනන්දුවක් තියෙන නිසාම තම අර තවත් එක් කල්යාණ මිතුරියක් ඇවිත් උදව් කළා. දේවතාවියෝ හුඟක් උදව් කරන දේවතාවරුන්ට වඩා. එතකොට මේ අපි ඒකත් ওই භාවනා පටන් ගන්න නැත්තෝ ඒකත් ඉගෙන ගන්න ඕන උත්තර කරනකොට තවත් ඕවා දකින්න නැත්තෝ ඉන්නවා. ඇවිල්ලා කියන්නේ මොකද අවංකෝ එක කියන කෙරෙන්නේ නැත්තම් කෙරෙකත් මුත් ඒ පණිවිඩ එන පැති තියෙන මාර්යාගෙන් බාධා එනවා වගේ දෙවිරුන්ගෙන් කාඩ් එනවා ග්‍රීටින් කාඩ්ස් කොහෙන් එනවද කියලා දන්නේ නැහැ. අත්තානං නේ පරේ වචනා චෝරු අනුන් කිව්වා කියලා අප හොරෙක් වෙන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් ඔයා හොරෙක් ඔයා බොරුකාරෙක් අපිට කිව්වොත් එහෙම වෙන්නේ නැහැ. න පරේ වචනා මුනි අනිත් එක්කෙනෙක් කිව්වා කියලා මා මුනිවරෙක් සේජ් කෙනෙක් භාවනා කරන කෙනෙක් ගුතුම් කෙනෙක් වෙන්නේත් නැහැ. අත්තානංචේ යථාවේති තමන්ත තමන් ගැන අවබෝධයක් තියෙනවා. තමන් දන්නවා නම් අපි කියන්නේ මගේ හදවත දන්නවා නම් මගේ විදිය මගේ රටාව ඒ කියන්නේ අපිට එක එක තියෙනවානේ මොනවද මේ වෙස් මුහුණු තියෙන අපි ඇඳගෙන යන එක එක තැන්වල සතුට පෙන්වන්නට ඕන මිතු බව පෙන්වන්නට ඕන මත එහෙම නැතුව සැබෑ මම මංගෙන දන්නවා නම් දැනගන්න මොන සැබෑ මම මගේ හොඳ ගුරුතුමියක් කියන හැමදෙස්සෙම කියන tell the truth to yourself ඔබටම ඔබම කියන්න ඔබට තනිතර කියන්න එපා. ඔයා කවුද කියලා Tamanට කියාගන්න ඒක කන්ඩම් කරන්නත් එපා. හැබැයි අත්තානංචේ යතාවේති දේවාපිනං තතාවෙද ඔය මිනිස්ස නොවන ඊට වඩා අමනුෂ්‍යකෙන් තියන්නේ මේ අනිත්‍යත්වත් ඒකෙන් අවබෝධයක් තියෙනවා. එතකොට මේ ඒ වගේ උනන්දු කරන ඇත්තෝ ඉන්නවා. ආනන්දහන්රක් අන්ධාන්ද්‍රොන්ට ඒගොල්ල කියලා තියෙනවා රුක් මූල ගහනම් පසක් මේ ඔය කැලේ ගහ තියෙන හොඳට වැවිච්ච ගහක් ළඟට ගිහිල්ලා හොඳට ගෘක මූල ගහනම් පසක්කේ නිබ්බාණං හදයම්මි ඕපි හදවතට නිබ්බාණය දාගෙන මම මේ භාවනා කරන් නිබ්බාණය අවබෝධ කරගන්න කියලා. ඒ කියන්නේ මාව නිවෙන්න කියලා. කොහෙවත් ගිහිල්ලා බලනවනේ නිබ්බාණය එනවා ළම. තමා නිබ්බාණය අහස මම. ඔයනි තොක්කෝ බලාකුළු. ඉගලද කුරුල්ලෝ දූවිලි. එතකොට අත්තානං එතකොට තින් අත් කියනවා නිබ්බාණං හදයම්හි ඕපිය ජාය ගෞතම භාවනා කරන ගෞතමයේ භාවනා කරන්න මාච පමාදෝමි පස්සරලාන්න එපා පොස්ට්පෝන් කරන්න එපා ප්‍රොකස්ටිනේෂන් කරන්න එපා ජාය ගෞතම මාච පමාදෝ කින්තේ බිලිබිලකා කාරිසතෝ බ්ලා බ්ලා බ්ලා කියලා ඉන්නේ කේ වැඩක් නැහැ කියලා ජපිට අපිට බොහෝ විට බ්ලා බ්ලා කිය තමයි ඉන්නේ. ඉතින් කින්තේ බිලිබිලකා කරසෙතෝ බිලිබින්න තමයි කාලෙත් බ්ලා බ්ලා තිබිලා තියෙනවා. බිලිබිලි බිලි ගාලා යතාගෙන ආනදාම් දව කරනවා නේද? තොතේර ගාතාව එක්තරා තැනක තියෙන තැන. ඉතින් ඒ වගේ දේවතාව උදව් කරන බා බොහෝම තැන්වල දෙකේක විදිහට එනවා. ඒ නිසා මේක මේ මොනවද මෙටෆිසික්ස් කියලා හිතන්න එපා. නමුත් හුඟක් ඔය බලංගොඩ හාමුදුරුවෝ නිතර කියන කතාව. ඊළඟට ඥාන වීර ඥාන විමල කියලා හාරනවා කිච්ච ජර්මන් ජාතක උන්වහන්ස බොහොම උතුම් උතුම් උතුම් උතුම් උතුම් භික්ෂුවක්. උතුම් භික්ෂුවක්. ඒව අර සුපටිපන්න පාඨයේ තියෙන සියලු ගුණාංගයන්ගෙන් පරිපූර්ණ උත්මික් වගේ. උන්වහන්ස නිතර කියන කතාව දෙවියෝ උදව් කරනවා, දෙවියෝ භාවනාවට උදව් කරනවා, මගත් අසුර දෙන ආරක්ෂත් කරනවා කියන. ඒ නිසා දෙවියන්ට පින් දෙන්න කියන උඟක් වලට අතු ගෑවත් දෙවියන්ට පින් දෙනවා. උන්වහන්සේ නම් කැලේම හිටියේ. මම මේ කතාව නිසා අතර ඒවා කියන්නේ. ඉතින් ඒ වගේ උදව් තියෙනවා ඒතකොට. ඕකෝටම ඇවිල්ලා කියන්නේ තර හිතවත් වුණාම මෙයාට උදව් කරොත් හරියයි කියලා හිතලම කියන්නේ. ඒ නිසා ඒ තමන්ට තමන් හැම වෙන්න උමනාව උජු සූජු දෙක තියාගත්තාම උදව් වෙනවා. බල මාර්යාගේ දේවල් වෙනවා වගේම දෙවියන් දේවතාවරුන්ගේ උදව් වෙනවා. ඒ නිසා තමයි අනුකම්පික අත්තකාම මේ භික්ෂු ඕනයි මේක කරන්න කියලාට තේරෙනවා. නමුත් මනසේ හැටිනේ කාගෙත් මනසේට තමයි මෙන්න වාඩි වෙන බොහොම උනන්දුවෙන් බුදුහාමර පහම්පත් කරලා වන්දනා කරලා චතුරාර්ය සත්‍ය කියලා මේ වාඩි වෙච්ච ගමන් මෙච්චකල් හිතුවේවත් නැති කාම සංඥායෙන්ද පටන් ගන්න. දේශ සංඥායෙන්ද පටන් ගන්න. ඒ නිසා උදව්වක් හැටි සමහරතර අර පත්‍ර සංගරා වගේ දේවල් වලින් ටින්ගක් කැත් වෙනවක් වක්කොඳ සිංහල නොවි බෞද්ධ නොවි ස්ත්‍රී නොවි පිරිස නොවි භික්ෂු නොවි හුදු ආර්ය ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේගේ ගෝලෙක් හැටියට පමණක් ඒ උදව් වෙනවා. ඒතකොට මෙතෙන්දි එයාත් කියන විවේක කාමෝසි බණම් පවිට්ටෝ භික්ෂුව ඔබ මේ කැලේට මෙතෙන්ට ආවේ විවේකයෙන් බලාපොරොත්තු වෙන්නේ. તો විවේකී කියනකොට කාය විවේකේ තමයි මේ ওই මිනිස්සුත් එක්ක කතා කර කර ඉන්නකොට ඒක වෙන්නේ නැහැ. ඝන සංගණිකාරාමතාවෙන් අයින් වෙන්න ඕන, බස්සාරාමතාවෙන් අයින් වෙන්න ඕන. කතා කර කර ඉඳ ටෙලිෆෝන් එකේ ඉන්න ඕන කමක් තියෙනවා, ඊමේල් බලන්න ඕන, Facebook එකේ, Twitter ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් අයින් වෙන්න. දේශපාලන විශේෂම බාධාවක්. චෝර කතා, රාජ කතා, යුද්ධ කතා ලොකු බාධාවක් කියලා තේරෙන්න. ඉන්දෝනෙහිඳ ඩිංගක් දැනගත්තර කමක් නැහොත් ඒක ලොකුම බාධාවක්. ඒක හොල්මන් කරන ඊට පස්සේ තියවිලා. එතකොට ඒ වුණාට එයා කියනවා ඔයා මාවි භාවනා කරන්න මේ කැලේට ආවි විවේකේ බලාපොරොත්තු වෙන. ඒ වුණාට දැන් මනස අහපෝ විසිරලා නිච්චරති කියන එකේ තියෙන හරියට කුරුල්ලෙක් කෑ ගහනවා කි. දැන් මේ මෙතෙන්ට ගන්න ආවේ හරක්. දැන් ඔය කිව්වේ කල්යාණ මිත්‍රු මෙතෙන්ට ගන්න ආවේ භාවනාවේ. ඔය ආයතන 6 පොඩ්ඩක් මේ දලවලයි වගේ දාත. නමුත් ආවහම තමයි තේරෙන්නේ හිතූ දේ නොහිතූ දේ නෝයි කියලා. මනස ඇතුළට ගන්න ආවේ නමුත් පිටට යනවා හරියට මේ නිච්චර්ද කියන්නේ වචන කතා කරනවා වගේ හිත එකපාරට පරණ සංඥාල් අනු කතා හදාගන්න. ඒක තමයි මානසික කතාව. මනස එකට පුරුදුමයි. මනස හැටවල තියෙන්නේ මේකයි. ජනෝ ජනස්මින් විනයස්ස චාන්ද. ඔයා පුජ්‍යලෙක්නේ. දැන් බලන්න ඒ භික්ෂුවට ශරීරයක් තිබුණා. අපිට වගේම වක්කුගඩු ඔළුවක් කොණ්ඩේ එතකොට සූරක් යනගෙන හිටියා බඩවල තිබුණා. ඉතින් යත් හිතන්ට ත්‍යාගේ අම්මා ගැන තාත්තා ගැන අවුරුදු 2500කට 600කට එහා දිසිද්ද වෙච්ච જાති නෙමෙයි. 500කට එහා. එතකොට එයා හිතන්ට ඇත්ත රූපයන්නේ සංඥාවක්නේ. යාට තියෙන්න ඇති මේ යාගේ අක්කා නංගි නේන බෑන මුණුපුරා අප්පච්චි බාප්පා මාමා වගේ වෙළඳන් කරපු කින්නම් ඒ සිටවරු ඒ කට්ටිය මේ කට්ටිය මොනවා හරි එන්න ඇතිනේ බුදුහාරු ගැනත් හිතෙන්න ඇතිනේ නැත්නම් එකක්වත් දැන් බලන්න එකක්වත් නැන්නේ දැන් ලෝකේ ඒ සිහිනීමේ තමයි අපිත් දැන් ඉදායි භික්ෂුව කැලේට ගිහිල්ලා හිටුවේ මිනිස්සුන්ගේ ඇටකටු අලු දූවිලි මොකුත් නැහැ. එයා ගේ අක්කලා නංගිලා අම්මලා තාත්තලා බාප්පලා සීයලා මාමලා මුණුපුරු මිනිපිරෝ ගැන හිතන්නේ නැත්තේ. ඒ දේවතා ඉන්නවද දන්නේ කියන යටත් ඇහෙනවද දැනටත්? ඕන්නම් මෙතකොට ඒ සෙල්ලම මේ ඒ නාට්‍යමින් අප කරන්නේ අගයක් තියෙන අවුරුදු අවුරුදු 2000කට ගියාට පස්සේ මේ පුටුවේ වාදිලා මේ කොම්පියුටර් ළඟ මේ හත්ජී කියන භූත භාවය ඔය හිතන ඔය රලිට්ලා මන්දා සමාවෙන් නම්ව කියවට ඔක්කොම ගැන හරි ඕස්ට්‍රේලියාව කැනඩාව තායිලන්තේ නිව්සීලන්තේ ඇමරිකාව ඕන දෙයක් ගැන හිතෙන જાති මුහුද දැන් කාලේ දේශපාලකයෝ මැතිවරු ඔක්කො ඒකක්වත් නැහැ තවුරුදු දස්කාණ ගියාම. නමුත් අර අනුෂ්‍ය වශයෙන් ගිහින් තියෙන විපස්සනා ඥානයේ හොඳ පැත්තෙන් යනවා. නැත්තම් අර අනුෂ්‍ය හත තමයි යන්නේ. යනවා කියන්නත් බෑ. ඒක අර සත්ත්වභාවයට එකතු කරගෙන පංචස්කන්ධයට ඇදලා ඕක තමයි සිද්ධ වෙන්නේ. තොර මොන්න තරම් මුලාවක්ද මායාවක දෙන්නේ කියලා අපිට තේරෙන්න ඕන. ජනෝ ජනස්මින් විනස්චන්දයි. ඔයාත් ජනේ. ඔයාත් පර්සන් කෙනෙක් අනිත් පර්සන්ස් අත් එක්ක තියෙන කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න. දැනට තියෙන රිලේෂන්ෂිප් එක තියාගන්න එච්චරයි. ඒ කටිට යාළුව හැටියට සලකන. යුතුකම කරන්න. තතු සුඛී හොති එහෙම කරලා සුඛී විතරාග වෙන්න කියලා සොම්නසට එන්නේ කියලා අරතින් පජහසි සතු ඒ වගේම කල්පනාමින් මේ භාවනාව කරන්ට එපා වෙන එකත් වෙන එක නැති කරගන්න මේ දේවතා කියන්නේ ඒ ගොඩස් ආදරෙන් කියන්නේ අරතින් පජහසි එකයින් කරලා දාන්නත් එපා වෙන එක අයින් කරන්න ප්‍රොකස්ටිනේෂන් එක අයින් කරලා දාන්න. ඒ වගේම කල්පනාවෙන් ඉන්න හැබැයි මයින්ඩ්ෆුල්නස් එක තියෙන්න ඕන යෝනිසුමනසිකාරය තියෙන්න ඕන. භවාසි සතන් තන් සාරයාමසේ ඒක වෙන වෙන විදියකට ඇත්තන්ගේ පොතේ පරිවර්තනය කරලා ඇත්ත හොඳද? එතෙන් දියාක මට මම ඔයාට මේක කියලා දෙන්නම් මම මතක් කරන්නම් ආදරයෙන් මේක හොඳ දෙයක් කියලා මම ඔයාලට සීපත් කරනවා සාරයාමසි සීපත් කරනවා ඒක සිංහල පොතේ වැත්තංග පොතේ ඇත්තේ සිහිය ඇතිව වාසය කිරීම සත්පුරුෂයන්ගේ පුරුදු කර ධර්මයක් කියලා පාතාල රජෝහි දුත්තරු ඔය හිත යටි හිතෙන් නැගලා එන දූවිලි කාන්තාරය තමයි තරණය කරන්න අමාරු හරිම අමාරුයි ඒක තරණය කරන්න. අපි දන්නවනේ පාතාල කියලා කියන්නේ පොළොය යට තියෙන දේ. එතකොට ඒක අමාරුයි මාතං කාම රජෝ අවාහරි නිසා ඔය කාම කියන ඒ කියන්නේ දැන් අපිට ඔක්කොටම තියෙන මම මේක කරන්න ඕන මේක කරන් තව අවුරුදු 10යි ජීවත් වෙන්නේ. නමුත් ප්ලෑන් තියෙනවා අවුරුදු කෝටියකට ප්ලෑන් හදාගෙන තියෙන්නේ. මම මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන අරයත් එක්ක ඉන්න ඕන එයා සතුට කරන්න ඕන එයා යාළු තරහ කරගෙන බෑ මෙයා හොඳ කෙනෙක් එයාත් එක්ක යන්නත් මට මෙහෙම වාසි ලැබි වගේ හැමෝටම සැලසුම් තියෙනවා ඒකයි අපි සම්බන්ධ වෙන්නේ මිනිසුන්ට මිනිසු වැඩි තරමට මං හිතනවා සැපෙන් ඉන්නේ කියලා කොච්චර කතා කළත් අපි හිතනවා තව කෙනෙක් මේ මගේ ජීවිත සම්බන්ධ කරගන්නම ඕන කියලා. ඉතින් එකට මම හිතන එයා සත්පුරුෂයයි. එයාට මේමයි තියෙන. එයා පාලිත් දන්නා, බණක් දන්නා, භාවනාවක් කරනවා කියලා. මොනවා හරි එකක් අරගෙන මං අයා හොඳ ගුරුවරයෙක් කියලා මට ආරංචි නිසා මං එයාත් හොයා ගන්න ඕන කියලා. මම හදන්නේ මගේ ගෲප් එක වැඩි කරගන්න. ඒ වගේ ගැටියක් තියෙනවා අපිට. මට තියෙනවා. එතකොට මාතන් කාමරාජෝ අවාහරි මේ වුමනාවල් අවශ්‍යතාවයල් කැමැති වීම එක එක જાති මේ අර විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ගැන නෙවෙයි මේ කියන්නේ සමහර desires තියෙනවා ඒ අර තන්නන් නිසාය තන්නම් පහතබ්බං කියවගේ මානන් නිසාය මානම් පහතබ්බං අපි ඉගෙන ගත්තේවා. ඒවා හොඳේවා තියෙනවා. එහෙමනේ සමහා මේ මේ කාම දූවිල කාම කියනකොට ලිංගික කාමෙම ගන්න එපා. ධන කාමයේ තියෙනවා, බල කාමයේ තියෙනවා, භව තණ්හා තියෙනවා. ඒ එක එක જાති තියෙනවා අපිට. ඒ ඒවට ගණ්ඩම් කරන්න එපා තියෙන જાති වලට. ඒක දුක දෙන බව තේරුම් ගන්න ඕනේ. තේරෙනවා ඉබේම. ඒකට අහු වෙන්න එපා. ඒකට අහු වෙලා පාවෙල යන්න එපා. ඒ ටොනේඩෝ එකට අහු වෙන්න එපා. ඒ සයික්ලෝන් එකට අහු වෙන්න එපා. ඒකයි මේ කියන්නේ මාතං කාමරජ අවහරි. අර දේවතා දුව කියනවා. හැබැයි වචන පාවිච්චි කරාද කියලා දන්නේ නැහැ. ඕවාගෙන හිතන්ට ඕන අපි මේ සමහර කල්යාණ මිත්‍රේනොත් නිතර කියන જાත්‍යක් තිබුණ ඒවා ඒවා අයින් කරන් දෙපා. ඒ පණවිඩේ අපිට එන්න විදිහක් තියෙනවා. ඊළඟට හොඳ එක තමයි හරියට තටුවලට ඇඟට පස් වැටි උතහම දූවිලි ආවහම කුරුල්ලෙක් තටු ගසලා ඒ වයින් කරන්න වාගේ ඒවම් බික්කු ප්‍රධානව ටිකක් උනන්දු වෙ මම මේ ප්‍රධාන කියන වචනෙට දෙන්නේ හොඳද මේ ප්‍රධාන වචනේ තව තෝරන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලෙස් තවන වීරිකේ කිය අපි ඉගෙන ගත්තා ඒ වයින් කරන්න භාෂාව වද දෙනවා වැඩි අපිට දැන් සතියක් උනන්දු වෙලා උමනාවෙන් ඇති සතිය ඇති කරගෙන කල්පනාවෙන් යෝන්සෝ මනසකාරෙන් විදුනම් පාතේති සිතන් රජං ඒ එතකොට අර කුරුල්ලා තටු හොල්ලා තටු ගසලා දාලා මේකේ දූවිලියන් කරනවා වගේ ඔය මොලේ රැඳිච්ච දූවිලි තියෙන්නේ ඒක සම්බන්ධතාව නිසා දේශපාලන රට ජාතිය ආගම සංස්කෘතිය ස්ත්‍රී පුරුෂ නෝන මාත්‍යා මාත්‍යා දරුවා රැකියාව බැංකු ගිණුම තත්ත්වයේ ගෙදර කාර්යයේ අපිට තියෙනවනේ හැමෝටම එක එක ಜಾති ඩිග්‍රී සේවා මේ ඔක්කොම ಜಾති ප්‍රොෆෙෂනල්සම් ඔක්කොම ಜಾති ඒව ටික ටික අර තටු ගහලා අයින් කරන්න දූවිලි අයින් කරන්න ඒක හොඳම මේකේ තියෙන ලස්සනම දේ. මෙතකොට මෙයාට දේවතා කියපු කතාව මේ සූත්‍රයේ තියෙන එච්චරයි. මේක බුදුහාමර කියපු දෙයක්වත් නෙවෙයි. නමුත් ඒ සූත්‍ර පිටකේ තියෙන ඒ අර දේවතා වන සංයුත්තේ කියලා ඉන්න හාමුදුරන්ට මෙහෙම කෙනෙක් ඇවිල්ලා හොඳ දෙයක් හැබැයි කියලා තියෙනවා. ඒතර කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා තුනක් ගැන හැමතිස්සෙම අපි කතා කරන. කායික විවේක කියන්නේ කාය විවේක කියන්නේ මේ ශරීරය දැන් අපි ශරීරයක් ගත්තනේ මේක මේ ශරීරය ඉකීක ජාතියොත් යොදවන්ට අර ග්‍රන්ථි කියලා කිව්වේ අපි මතකද ග්‍රන්ථි කියන්නේ පුරුදු ඇඩික්ෂන් ඔය ග්‍රන්ථි කියලා කිව්වේ අවිජ්ජා කාය ග්‍රන්ථයට අහු වෙලා ඉන්නේ ග්‍රන්ථ කරලා තියෙනවා කිව්වේ ඒක ඇත්තම ග්‍රන්ථ කරලා තියෙන්නේ මම මට ලිංගික කාමයක් එනකොට මේක උත්තේජකයන් තියෙනවා ඒක මොලේ තමයි තියෙන්නේ. මට යෝගට් කන්න හිතනකොට මොලේට උද්දීපනයක් එනවා. මගේ යාළුවෙක් එක්ක කතා කරන්න කියනකොටම මට උද්දීපනයක් එනවා. ඒක නැත්නම් බැරි තත්ත්වයට යනකොට ඒක ග්‍රන්ථියක් බවට පත් වෙනවා. ද්වේෂයත් එහෙම. ඒ ෆීලින්ස් වලට ඊට පස්සේ ඒ සෙන්සේෂන් වලට මන් යටත් වෙලා තියෙනවා. ඒ අර විපස්සනාවෙන් ඔය දකින්න පුළුවන් මම කොහොමද මේකට රියැක්ට් කරන්නේ ඒ වෙලාවට වෙන හැටි මම කියනවා නෙවෙයි අර දැන් අර කල්යාණ මිතු විකේ මේක සංඛාර නිසා විඥාන ඇතුළ මේ යන ප්‍රවාහය තේරෙන්න පටන් ගන්නවා ඒ හොඳ හොඳ දේවල් දෙගෙන ගන්න එතකොට කාය විවේක ඕන වෙන්නේ නිසයි අර දැන් මෙතන කල්‍යාණ මිත්‍රික සමහර දවසවලට මට කඳ හිතෙනවා පොටේටෝ චිප් මට කඳ හිතෙනවා අයිස්ක්‍රීම් මට කඳ හිතෙනවා වැඩිපුර අදහම් තියෙනවා ඔයත්තන්ගේ ආශ්‍රමය හරි ආගමික ස්ථානේ සිංහල කෑම ප්‍රදර්ශනයක් හරි සන්දේසින් ඔන්න එකට ආපල් දෙන ලුණු මිරිස් හදලා තියෙනවා කොළ කැඳ හදලා තියෙනවා එතකොට ඒක කොළ කැඳ වීදුරක් ගන්නවා අන්ත ඒක ආප් එක ඉවර කරනවා දැන් ඊට පස්සේ මං කොහොමද මේක දකින්නේ එන්නේ කියන එක දකින්න ඒක තමයි ඒ වගේ අර ගෙද්දර දිත් ඒක තමයි දකින්න ඕන කාය විවේක කියන්නේ ඒකත් එකක් ඒකෙන් ඩිංගක් අයින් වෙනවා අර දැන් ඉන්ද්‍ර සංවර කිවිවා ඒ වගේින් ඩිංගක් අයින් වෙනවා සෝෂල් ගැදරින් වලින් අයින් වෙන්න ඉගෙන ගන්න ඕන තරහින් නෙවෙයි ඒවට යන්නත් ඕන ඒ සෝෂල් වලම නෙවෙයි ඒක විරුද්ධ වෙනවත් නෙවෙයි මම මට ආදරේ කරනවා ඉස්සරෝම එතකොට අපි රිලිජියස් ගැදරින් එකක් නැත්නම් ස්පිරිචුවල් ගැදරින් එකකටත් යනකොට මං පාර්ට්නර් කෙනෙක් හදාගන්න යනවා නෙවෙයි වැඩිපුර යාළුවෝ හදාගන්න යනවා නෙවෙයි සම්පූර්ණ විස්ඩම් එක විමුක්තිය බලාගෙන යන්නේ ෆ්‍රීඩම් එක බලාගෙන විදේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් කියලා. හැබැයි තමන්ට මේක දෙනවා අවවාදෙච්චරයි. මේක පුළුවන් කියලා හිතෙන්න ඕන. මේක මෙහෙම ගිහිල්ලා මේ පන්තෙන් තව පන්තෙ ගිහිල්ලා එහෙම එකක් හදාගන්න හොඳ නෑ. එතකොට අර කාය විවේකේ ගන්න එකයි. කාය විවේකේ කියනකොට පොඩ්ඩක් අර ජනයාගෙන් අයින් වෙන්න ඕන. විජන වාතානි මනුස්ස රාහසීය කාණ කියන්නේ. මේ මිනිස්සු ගැවෙසින් නැති තැන්. පාක් එකක් වුණත් කා. වැඩිපුර මිනිස්සු යන තැන් නෙවෙයි. එතකොට ස්ප්‍රින්ක්ලර්ස් තියෙන තැන් නැත්තම් මොනවද මෙහෙ තියෙන වැඩිපුර බංකුවල වාඩින් තැන් වලට යන්නත් හුදෙකලා තැනකට ගිහිල්ලා වාඩින්න පුළුවන් ඒවත් ඒ වගේ කාය විවේක ඇති කරගන්නවා අර ඇඩික්ෂන් වලින් අඩු කරගන්න පුළුවන් හැබැයි වීම වලින් ඊට පස්සේ චිත්ත විවේකී කියනක දැන් අපි කතා කරා චිත්ත විවේකී අර කිවර පහක් වෙනවා කියලා ඕනම කෙනෙකුට තියෙන පහක් ඒ පහ එනවා. එනවා එහෙමෙන් බත් දෙනවා, බුබුලු දානවා, මේ රත් කරනවා. එතකොට ශරීරය ආපහු ඒ පැත්තට යොමු කරනවා, ආපහු විවේකයෙන් අඩු කරගෙන යන එක. උපදී විවේකී කියලා කියන්නේ අර අනුසේ වශයෙන් ඇතුලේ සැපලපදයන් වෙච්ච දේවල් මේ අයින් වෙලා යනවා. ඒකෙම ඇංගලියම්. එතකොට අර අනිත් මනෝ කියන එක එහෙමම සෙටල් ඩවුන් වෙලා හමාරයි. මොකද මනෝ ක්‍රියා කරන්නේ අර අනුසේ මතුවෙලා එන හැටියට තමයි. ඒවට දක්වන රියැක්ෂන් නම්. විවේකඤ්ඤේ සික්ඛේත. බුදුහාමුදුරුවෝ හිතන ඔය සුත්ත නිපාතේ තියෙනවා. විවේකං ඊව සික්ඛේති විවේකේම පුරුදු කරන් ට්‍රේන් කරන විවේකීන්ට ඒතං අරියාන මුත්තමං ඒ කාර්යයන්ගේ උතුම්ම දෙයක් න තේන සෙට්ටෝ මඤ්ඤේත එහෙම කරයි කියලා තමන් අගේ කරන්න එපා මං අරයට වැඩිය හොඳ කෙනෙක් කියලා එහෙම හිතන්න නැත්තම් සවේ නිබ්බාන සම්තිකේ නිවීම ළඟමයි තියෙන්නේ තමන් අර අහස දකින්න නැතු තමන් අහස දකින්න එතකොට මේක තරම්ම ළඟ දෙයක් අප ළඟමයි තියෙන්නේ අපි හොයන්නේ තැන් තැන් වල ඒකයි මේ පොඩි වැරද්ද වෙලා තියෙන්නේ හොයන්නේ ඒවට උදව් ගන්න ඕන හැබැයි මුල් හරියට උදව් ඕන නමුත් තමන් තුළම හොයන්න වෙනවා අපිට මේක බොහෝ කතා කරලා සමා වෙන්න අපි අවසන් කරන්න වෙලාව හරි බුදු සරණයි විනාරියක් සමා වෙන සත්‍යජිතුමා එතකොට උපදි විවේකයේ කියලා කිව්වේ අනුෂ්‍ය ප්‍රහාණය වෙන අවස්ථාවක කියන මාර්ගඵල අවස්ථාවලටද උපදි විවේකයේ දෙන්නේ කියලා පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. ඔව් සම්පූර්ණ එතකොට එක එක එක මට්ටමින් වෙන්න පුළුවන් දැන් සෝතාපන්න එක්කෙනා එක්තරා මට්ටමකට උපවිද්‍යාවක ලබාගෙන ඉන්නේ. සකදාගාමී කෙනාට කාම උපදී නෑ එච්චර බොහොම ඒ වගේ සැර බාල වෙලා. සුවන් පුජ්‍යලයා කාම සම්පත් භාවිතා කරන්නේ ඉවර කරන්න හිතාගෙන, යුතුකම් ඉවර කරන්න හිතාගෙන. ඒක ඉගෙන ගන්න ඒ වචනේ අද ඉගෙන ගන්න ඕන. සෝතාපන්න පුජ්‍යලයා කාම සම්පත් භාවිතා කරන් ඉවර කරන්න හිතාගෙන. ඉවරයක් කරන්න හිතාගෙන. එතකොට සකදාගාමි පුජ්‍යලයෙකුට ඒ වචන එච්චර වැදගත් ඉන්නේ. ඊට වඩා පිපෙන්න පටන් ගත්තාම අර කාම ද්වේෂ කියන වගේ සැර බාල එන ඒවා එච්චර පත්වල ඉන්නේ එච්චර මේ සැර වෙඩි නෙවෙයි ඒවා ඊට පස්සේ බොහොම යන්තම් ගිනි කූරක් වගේ පත්වෙන ජාති. අනාගාමි කියන තත්ත්වයට යනකොට යා ඒක ඊළඟ ප්‍රතිඵලය අනාගාමි කියන්නේ අපි වචනට අහු වෙලා ඉන්නවා. නැත්නම් යාගේ අර උරම් භාගයේ සංයෝජන සම්පූර්ණ නැත් වෙලා ගියලා. ඊට පස්සේ පරම සත්‍ය අවබෝධය කරගන්න උත්තමයහ උත්තමාරිය ඒ කියන්නේ මේ මනස දැන් ඒව දන්නාම ශිකේස් කපපු දුඹුරු පාද ඇඳුම් ඇඳපු ඇත්ත මතක් වෙන්න ඕනේ නේද? ඒ පරම සත්‍ය අවබෝධය කරගත් උත්තම භාවයටපත් මනුෂ්‍ය පුජ්‍යලයා ඊතුල අනිත් උද්දම් භාගයේ සංයෝජන පහමන. එතකොට සම්පූර්ණ උපදිවේකෙත් පත්තලම ආර. ඒතර උපදිවේකෙත් තියෙන මං අනුසේ වශයෙන් මිකියර අපි අනුසේ ගැන බුදු මිහිතේනේ පසුගිය සවස්වල කතා කර අනුසේ දක්වා අපි අනුසේ කියන එක වචනෙට දුන ඇඩික්ෂන් කියන වචනය. මනෝ ඇඩික්ෂන් උද්ද ඒව. ඒකයි වචනේ පාවිච්චි කරේ සමාවෙන්නේ ඒක එච්චර හොඳුන්නේ නැහැ එතෙන්දී. නමුත් ওই අවස්ථාවවලදී එක එක මට්ටමින් පොඩි අවසන් වෙන විදිහක් තියෙනවා. බුදු සරණයි බුදු සරණ. තෙරුවන් සරණයි. මම අහගෙන හිටිය සත්‍ය කිතුමා කියලා දුන්නා. බොහොම ලස්සනට මේ විවේකී ගැන ඒක මේ දැන් මම ඉතින්ට එක කරුණක් පමණක් එකතු කරනවා මේ අවසන් කරන්න. දැන් අපිට උගන්නපු විදිහක් තමයි මේ මම කියන එකේනට පැතිකඩ හතරක් තියෙනවා. දික්ටි, තණ්හා, මාන, අවිජ්ජා. ඒකට දික්තියෙන් ඉවත් වෙනවා අපි සෝවාන් වෙනකොට. එතකොට එතන උපදි විවේකේනවා. තණ්හාව හීන වෙලා යනවා සකෘදාගාමී. තණ්හාව සම්පූර්ණයෙන් ඉවත් වුණත් භව තණ්හාව තියෙනවා අනාගාමී. ඒ සියල්ල ගැලවිලා ගිහිල්ලා ස්කන්ධ පහ උපාදානයේ නොන මට්ටමට ඇවිල්ලා ක්‍රියාකාරී වීම ඒක තමයි මේ සාකච්ඡාවේ මාද්දුරට කියලා දුන්නේ. මම මේ එක වචනයක් පමණක් එකතු කරා. බොහොම සන්තෝෂයි අපි සහභාගී වෙන්න ලැබීම ගැන. ලලිත් මහත්මයාට බොහොම පිං සිද්ධ වෙනවා මේ වගේ එකතු කරලා ධර්ම සාකච්ඡා. ධර්ම දානීය තමයි උතුම්ම දානීය. අපි දැන් කල්පනා කරගමු මේ ධර්මයේ ඇසීමෙන් හා ධර්මයේ අපි දීමෙන් අනිත් පැත්ත එක්ක ධර්ම සාකච්ඡා කිරීමෙන් අපි ඇත්තටම ඇති කරගත්ත ওই බුද්ධංග කියන්නේ. ඒතකොට බුද්ධංග හතම මෙතන ඇති වුණා. ඒක තමයි අපිට අනුමෝදන් කරන්නේ. දැන් අපි ඒ හිතේ තියාගෙන අපි ඒක අනුමෝදන් කරමු මෙතන හිටිය සියලු දෙනාට. මේක සංවිධානය කරලා අද අවස්ථාව ලබා දී දළුවත් මහත්තයාට අනිත් සියලු දෙනාට මේ උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට ඊ සියලු පින් හේතු වාසනා වේවා. සියලු දෙනාම නිදුක් නිරෝගී වේලා උතුම් වූ නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා මම අවසන් කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු බොහෝ මුතු සාදු සාදු සාදු තෙරුවන් සරණ. එහෙම දෙනාට තෙරුවන් සරණ.